නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපිට මේ ජීවිතයේදී ඇත්ත නැත්ත වෙන් කරලා බලන්නට සත්‍ය අසත්‍ය වෙන් කරලා බලන්නට යම් උත්සාහයක් ගත්තොත් අනේ උත්සාහය අපේ දුක් නැති වෙලා අපට සැනසීම ලැබීමට හේතුවක් වෙනවා. ඇත්ත නැත්ත වෙන් කරලා සත්‍ය අසත්‍ය වෙන් කරලා දකින්ට පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරයි. ඉතින් මේ අවස්ථාව අපි මේ ලැබිලා තියෙන වෙලාවේ උදා කරගන්න ඕන. පින්තුනි අපිට මේ ජීවිතේ ගෙවන්න තිබෙන්නේ දිගින් දිගට සංසාරේ සත්‍යයක් තුල නොවේ අසත්‍යයක් තුලයි. මේ නිසා මේ අසත්‍යේ කඩතුරාව සිදබිද දමලා සත්‍ය විවෘත කළ දෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක්. අන්නේ සත්‍යයට කියනවා ආරි සත්‍ය කියලා. අන්නේ ආරි සත්‍ය හතරක් මේ ලෝකේට එළි දක්වනවා, පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. ඉතින් මේ ආරි සත්‍ය තමන් තුලින් දකින්ට දක්ෂතාවය ඇති කරගන්න කෙනා විතරක් සත්‍ය අසත්‍ය බේරාගෙන සත්‍ය තුලට යනවා, අසත්‍යෙන් මිදෙනවා, කරවලින් මිදිලා ආලෝකයට යනවා, අඳුරින් මිදිලා එළියට යනවා. ඉතින් මේක කරන්න පුළුවන් බාහිර කෙනෙකුට නොවේ. ඔබට සත්‍ය ලබා දීලා අසත්‍යෙන් ඔබව මුදවා ගන්න එක බාහිර කෙනෙක් කරන්නේ නැහැ, තමා විසින්ම කරගත යුතුයි. අන්නේ තමා විසින් කරනවා කියන කාරණේ තේරුම් ගන්නට අපිට අමාරුයි. ඒකට හේතුව තමයි මේ ලෝකේ බොහෝ දේවල් වලදී වගකීම පවරගන්නේ තමා විසින් තමාට නොවේ. හැමතිස්සෙම අපි ඒක අනුන්ට පවරලා අනුන්ගෙන් වෙනකන් බලන් ඉන්නවා. ඊබඳු මානසිකත්වයක් තියෙන අපි තමා විසින් වගකීම බාර ගන්නවා කියන කාරණේ කෙනෙක් ලේසියෙන් අල්ලගන්නේ නැහැ. ඔබටම ඔබ තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේක. යමෙක් මේ ධර්ම මාර්ගයේ දියුණු වුණා නම්, දියුණු කළා නම්, ඒ සියලු දෙනා තමා විසින් මේ වගකීම අරගෙන තමා විසින් හිතාමතා තමා විසින්ම ධර්මයේ හැසිරීලා තමයි මෙතනට යන්නේ. අන්නේ කුසලතාවය ඔබට ඇති කරගන්න පුළුවන්. අන්නේ කුසලතාවය ඔබ ඇති කරගන්න ඕන. ඉතින් මේ නිසා මේ කාරණේදී අපිට ගොඩාක් උපකාර වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිවැරදි විදිහට අපි දැන කියාගෙන ඉන්න එක. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නුවණ පාවිච්චි කරලා ප්‍රඥාවෙන් තමයි, නුවණින් තමයි අපි ඒක අවබෝධ කරගන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට නිරන්තරයෙන්ම දේශනා කළේ ස්වාමීන් වහන්සේලාට ගිහින් ධර්මය කියා දෙන්න. අස්සවනතු ධම්මස්ස පරිහායන්ති. ධර්මයේ අසන්ට බැරි වුණොත් පිරිහි යාවේ. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. ධර්මයේ අසන්ට ලැබුණොත් අවබෝධ කරගන්න අය ඇති වෙනවා. මිනිස්සුන්ව පහදවා ගන්නට හරි ලේසි බාහිර උපක්‍රම වලින්. 이르දි ප්‍රාතිහාරේ පාන්ට බුදුරජාණන් වහන්සේ තරම් දක්ෂ කෙනෙක් ලෝකෙ වෙන හිටියේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිසේත් කැමති වුණේ නැහැ 이르දි ප්‍රාතිහාරේ පාල මිනිස්සුන්ව රවට්ටන්න කැමති වුණේ නැහැ. නමුත් මිනිස්සු හරි ආසයි 이르දි ප්‍රාතිහාරේ වලට. දැන් ওই සායිබබා අදහන අය, අනිත් දිවුරු අදහන අය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හාස්කමක් නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය චින්තනයේ එකපාරට කරකෝල අනිත් පැත්තට දාන්න පුළුවන් හාස්කමකින්. මිනිස්සුන්ගේ මනසේ තියෙන මේ දුර්වලකම දැන දැන බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාණ්ඩාට බල දීලා නැති මොකද? ඒ තුලින් මිනිස්සුන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ නැති නිසා. ඊළඟට තව ක්‍රමයක් තිබුණා, මේ හිත දිහා බලලා කතා කරන්න පුළුවන්කම. ඒකට කියන්නේ ආදේශනා ප්‍රාතිහාර්ය. දැන් ඔබ හිතන්නේ මේක, ඕක හිතන් දෙපා. ආ දැන් ඔබ මේක හිතනවනේ, දෝක හරියනවා. මෙහෙම කෙනෙක් ඔබේ මූණ දිහා බලාගෙන කියන්න ගත්තොත් ඔබ බය වෙන්නේ නැද්ද? ඊර්වස ඔබ යටත් වෙන්නේ නැද්ද යාට? ආන්ගේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි ඒක අනුමත කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනුමත කළේ අනුශාසනා ප්‍රාතිහාර්ය. මේ අනුශාසනාව ප්‍රාතිහාර්යක්. ඉතින් ඒ නිසා ඒ අනුශාසනාව තුලින් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබා ගන්නට පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අනුශාසනාව ප්‍රාතිහාර්යක් වෙන්නේ ප්‍රඥාව තමයි මේ ධර්ම මාර්ගයේ වැදගත්ම සම්පත්තිය හැටියට සලකන්නේ. පඤ්ඤා නරාණං රතනං. මනුෂ්‍යන්ගේ ලොකුම වස්තු හැරිට බුදුරජාණන් වහන්සේ සැලකුවේ මොකද්ද? ප්‍රඥාව. එහෙමනම් අපි බලමු. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්ම ප්‍රචාරයේ දෙද්දි සබන් අරගෙන ගියාද? තකරං අරන් ගියාද? තහඩු නෑ. තුවා අරගෙන ගියාද? නෑ. මොකද හේතුව? ඊට වඩා වටිනා දෙයක් අරගෙන ගියා. මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාවද වටින්නේ සබන්ද වටින්නේ? ප්‍රඥාවද වටින්නේ තහඩුද වටින්නේ? ප්‍රඥාවද වටින්නේ ලේයින් සුද වටින්නේ? එහෙමනම් ඇයි අපේ ඒ ප්‍රඥාව ඉදිරියේ ප්‍රඥාව ගන්නේ නැතුව අරව ගන්නව නම් ඒකේ තේරුම මොකද? එයා කවුරු හරි කෙනෙක් මුලා කළා. ඒ මුලාවකින් තොරව ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව පේනවා කෙනෙක් මුලා වෙන්න හේතුව සත්‍ය දන්නේ නැති එක. සත්‍යය අසත්‍යයි වෙන් කළ දකින්න පුළුවන් කෙනෙක් මුලා කරන්න පුළුවන්ද? මුලා කරන්න බෑ. සත්‍ය අසත්‍ය වෙන් කළ දකින්න උවමනා කරන අනිවාර්ය අවබෝධයක් තියෙනවා. ඒ තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදේ යමෙක් දන්නේ නැත්නම් ඒක තේරුම් බේරුම් කරගන්න බැරි නම් ඒක අවබෝධ කරගන්න බැරි නම් ඒ ගැන හිතලා නැත්නම් ආරි සත්‍ය ගැන දන්නේ නැත්නම් එයා බෞද්ධෙක් හැටියට හිටියාට බෞද්ධෙක් නෙවෙයි. එයා බෞද්ධ වේශධාරියෙක්. බෞද්ධ වේශධාරිය කියන්නේ මොකද? බෞද්ධයාගේ වේශයෙන් ඉන්න කෙනෙක් මිසක් බෞද්ධෙක් නෙවෙයි. ඒ නිසා බෞද්ධයා අඳුනගන්නේ මෙන්න මේ ධර්මයේ දන්නවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්කියා. ඉතින් මේ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය අපි හොඳට පැහැදිලිව निराවුල්ව ඉගෙනගෙන තිබෙන්න ඕන. ඉතින් මේ පටිච්චසමුප්පාදය ගැන මේ බුද්ධ දේශනාව අතර තිබෙන දීර්ඝ දේශනාවක් මහා නිදාන සූත්‍රය. මේ මහා නිදාන සූත්‍රය ඇතුළත් වෙලා තිබෙන්නේ දීඝනිකාය කියන උතුම් ග්‍රන්ථයට. බුදුරජාණන් වහන්සේ මේ මහා නිදාන සූත්‍ර දේශනාව වදාළේ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ. නියම් ගම කියන්නේ යම් පොඩි නගරයක්. කුරු රට කම්මාස ධම්ම කියන ගමේදී එක්තරා ප්‍රසිද්ධ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාළ. මොකද ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ ගමේදීම තමයි මේ මහා නිදාන සූත්‍ර දේශනාවත් වදාළේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු වුණා කරුණක්. මෙන්න ඒ කාරණේ. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ළඟට ගිහිල්ලා වන්දනා කළා, වාඩි වෙලා මෙන්න මෙහෙම කියා හිටියා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේක මහා ආශ්චර්යයක්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේක හරි පුදුම සහගතයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ කොයිතරම් ගැඹීර දෙයක්ද? කොයිතරම් ගැඹීර අර්ථ තියෙන එකක්ද? අනේ, ඒ වුණාට මට ඉතාම සරල දෙයක් වගේ වැටහෙනවා. අන්න ඒකයි පුදුම වෙන්න කාරණේ. ආනන්ද හාමුදුරු පුදුම වුණේ මක් නිසාද? මේ පටිච්චසමුප්පාද ධර්මය මෙච්චර ගැඹීර එකක්, මෙච්චර අර්ථ ගැඹුරට යන එකක්, උන්වහන්සේට මේක වැටහුණා කියනවා කොහොමද? සරල දෙයක් වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මාහිවං ආනන්දවච හාහානන්ද, ඔය කතාව කියන්න එපා. මාහිවං ආනන්දවච ආනන්දය, ඔය කතාව කියන්න එපා. ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝච. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරුමයි, ගැඹුරු අර්ථවලින් යුක්තමයි. මේක තියෙනවා ඒ පටිච්ච සමුප්පාද ධර්මය ආනන්දේ, මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොකිරීම නිසා, තමාතුලින් නොදකින නිසා මේ සත්ත්ව ප්‍රජාව අවුලින් අවුලට, කරදරයෙන් කරදරයට, පටලැවිල්ලෙන් පටලැවිල්ලට නූල් පන්දුවක් වගේ ඇඹරි ඇඹරි අවුල් වෙලා ගිහිල්ලා හතර අපායෙන් අත් මිදෙන්න බැරුව ඉන්නවා. එදොර මේ සත්වයා සතර අපායෙන් අත් මිදෙන්න බැරුව ඉන්නේ මක් නිසාද? පටිච්චසමුප්පාද ධර්මය තමාට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙච්ච නිසා. එහෙමනම් පටිච්චසමුප්පාද ධර්මයේ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් සතර අපායෙන් ගැලවෙනවා. අපේ ආචල සීයලා මුත්තලා ආදී පිරිස පටිච්ච සමුප්පාදය අවබෝධ කළද මල්ලි? නෑ. එහෙනම් ඒ අය සතර අපායෙන් ගැලවෙන්න බැරි ස්වභාවයෙන්මයි මැරුණේ. සතර අපායෙන් ගැලවෙන්න පුළුවන් ධර්මයක් ලෝකෙ තිබෙද්දී, සතර අපායෙන් ගැලවෙන ධර්මයක් තිබෙද්දී ඒ ධර්මයේ දකින්නේ නැතුව, ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව, ඒ ධර්මයේ කරා යන්නේ නැතුව මැරුණේ. එහෙමනම් ඒ අය ඒ අයට සතර අපාය උපදින්න සිද්ධ වේවි. අපිට සතර අපායෙන් උපදින්න, සතර අපායෙන් උපදින එකෙන් වළකින්න පුළුවන් වෙන්නේ අපි මේ පටිච්ච සමුප්පාද ධර්මය හොඳාකාර ලෙස නුවණින් කල්පනා කළා, නුවණ පාවිච්චි කළා, අපතුලින්ම මේක ප්‍රත්‍යක්ෂ කරගත්තාම අපිට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් අපිට ආත්ම දෘෂ්ටි ප්‍රහාණය වෙලා හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය අවබෝධ වෙලා අපි තේරුම් ගන්නවා මෙතන සිදුවන ඇත්තදී මොකද්ද කියලා. ආනේ ප්‍රඥාව තමයි අපි සතර අපායෙන් අත්මුදවන්ට උපකාර වෙන්නේ. එතකොට මේක බාහිර කෙනෙකුට කළා දෙන්න පුළුවන් කම නැහැ. මේක සම්පූර්ණයෙන් තමා විසින් කරගත යුතු එකක්. පටිච්චසමුප්පාදේ තේරුම් ගත්තමයි බය හිතෙන්නේ. අපි හිතන දේවල්, අපි කතා කරන වචන, අපි කයින් කරන ක්‍රියාවට අපිට ඕන හැටියට වග, අපිට ඕන හැටියට අධිකාරියක් බලයක් පවත්වන්න බෑ. අපිට වෙන්නේ ඒකට යටත් වෙන්නයි. අපි කියමු පවක් කළොත් ඒකට අපි යටත් වෙන්න වෙන්නේ. පිනක් කළත් යටත් වෙන්න වෙන්නේ. නමුත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්තොත් ඒ පවපින් දෙක අභිභවායන්ට පුළුවන් වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයේ තිබීම කොයිතරම් වාසනාවක්ද. මේ ධර්මයේ තිබුණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ බැරි වෙලාවත් පහළ නොවුණා නම් එහෙනම් අපි කොහෙද ආද? අපි දන්නේවත් නැහැ එහෙනම් මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමමයි මේ අපිට මේ පිළිසරණ හරි ලබා ගන්නට උපකාර වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට පටිච්චසමුප්පාදයේ උගන්වා වදාලා හරි අපූර්ව ක්‍රමයකට. මේ ක්‍රමය අල්ලගත්තොත් අපිට හරි ලේසියෙන් පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නට උපකාරයක් වේවි. ඒ තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම. ආනන්දය යම් කිසි හේතුවකින් ජරා මරණ ඇති වෙනවා නම් එබඳු හේතුවක් තිබේද කියලා කෙනෙක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න කිව්වා හේතුවක් තියෙනවා. ඊළඟට ඇහුවොත් එයා එහෙමනම් කිම්පච්චය ජරා මරණං, ජරා මරණ ඇති වෙන්න හේතු වෙච්ච දේ මොකක්ද? එදකොට යාට උත්තර දෙන්න කිව්වා ජාතිපච්චය ජරා මරණං, ජරා මරණ ඇති වෙන්න හේතු වෙච්ච දේ නම් මොකද්ද? ඉපදීම. ඉස්සල්ලාම අපි අවබෝධ කරගන්න ඕනේ ඔන්න ඕක. ඉපදීම නිසා තමයි මේ ජරා මරණ තියෙන්නේ කියලා. ඔය කෑල්ල අවබෝධ කරගන්නේ නැතුව, ඔය දහම් කොටස අවබෝධ කරගන්නේ නැතුව අපිට ගැඹුරු ධර්මයේ කරා පිවිසෙන්න බෑ. මොකද ඕක අවබෝධ කරගන්නම ඕන එකක්. පින්තුනි, අපි ඉපදිච්ච ඉපදිලා දැන් අපි ජීවත් වෙනවනේ. අපිට කායික දුක් හටගන්නේ නැද්ද? හටගන්නවා. මානසික දුක් හටගන්නේ නැද්ද? කායික පීඩා හටගන්නේ නැද්ද? මානසික පීඩා හටගන්නේ නැද්ද? සමහර අවස්ථාවලදී අපිට හිතෙනවා කායික පීඩා නම් ඉවසන්න පුළුවන්, මානසික පීඩා නම් ඉවසන්න අමාරුයි කියලා. සමහර අවස්ථාවල අපිට හිතෙනවා කායික මානසික පීඩා නම් ඉවසන්න පුළුවන්, කායික පීඩා නම් ඉවසන්න අමාරුයි කියලා. මේකෙන් ඒක මොකක්ද ගත්තත් අපිට තේරෙනවා බලවත් වෙනකොට මේ පීඩාව අමාරුයි. එනම් කායික දුක්, මානසික දුක්, කායික රෝග, මානසික රෝග, කායික දැවිලි, මානසික දැවිලි, කායික පීඩා, මානසික පීඩා, මේ සෑම දෙයක්ම ඇති වෙලා දුක්ඛිත ජීවිතයක් අපිට උරුම වෙලා තියෙනවා. නමුත් පිංගතුනි මේක අපිට පේන්නේ නැහැ. විභාගයක් ලියන්න හදන කෙනෙක් කල්පනා කරන්නේ දැන් ඉතින් මට විභාගෙ ලියාගත්තු ගමන් ඇති ප්‍රශ්න ඉවරයි කියලා. විභාගෙ ලියුරුනාට පස්සේ ඊළඟ ප්‍රශ්නේ එනවා යාට නිකම්ම. ඊළඟට යා කල්පනා කරනවා නෑ ඉතින් රස්සාවක් හොයාගත්ත ගමන් මගේ මේ ප්‍රශ්න ටික ඔක්කොම මට ඉතින් විසඳගත හැකි. ඊට පස්සේ ප්‍රශ්න අමාරුයි කොහොම රස්සාවක් හොයාගන්නවා. ඊට පස්සේ තමයි යාට ඊළඟ ප්‍රශ්න ටික එන්නේ. ඊට පස්සේ ඊටු විඩං කෑල්ලක් ගත්තාම ඉතින් හරි මේක. ඊට පස්සේ ඊඩං කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ තමයි ඊට පස්සේ තමයි මේ ඔක්කොම ඉවරෙන්නේ ගයක් හදාගත්තම. ඊට පස්සේ ගයක් හදා ගන්නවා. ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ යා පීඩා මෙද්දී. හිතන මේ මෙතනට ගියාම මේක ඉවරයි. මෙතනට ගියාම අපිට ප්‍රශ්නේ ඊට පස්සේ තේරෙනවා නෑ මේක හරියනවා බැන්දහම. ඊට පස්සේ මොකද වෙන්නේ? බඳිනවා. නෑ හරියනවා, ඔය ළමයේ දින්නේ කඹුනම හරියයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහොම ගිහිල්ලා දුක් විඳ ඉලක්කේ පහු කරනකට ඊළඟ දුක එනවා. ඊළඟ ඉලක්කේ පහු කරනකට ඊළඟ දුක එනවා. නමුත් මෙයා දන්නේ නැහැ මේ විඳින්නේ දුක් බව. අවසන් වෙනකට කල්පනා කරන දැන් ඉතින් පොතේ සල්ලි ටිකක් දාගත්ත ඇති ඉතින් මට. මං ඉතින් අඩුපාඩු ටිකේ පිරිමහගෙන ඉන්නවා කියලා. දැන් මෙයා දන්නේ නැහැ තාමත් මේ දුක් විඳින බව. ඊට පස්සේ මොකද? දරුවොත් නැහැ. ඔක්කොමත් ගිහිල්ලා. සමහරට ස්වාමියා මැරිලා, සමහරට බිරිඳ මැරිලා, එක්කෙනෙක් කෙරෙනෙක් තනි වෙනවා. ඊට පස්සේ අර පොතේ සල්ලි ටිකෙන් පිරිමහගෙන මෙයා ජීවත් වෙනවා. දැන් ඉතින් බලාපොරොත්තු ටික ඉවරයි මේ ජීවිතේ. මෙහෙම නෙමෙයි යන්නේ මේක. ආන් එහෙම තමයි යන්නේ. අපි ඉතින් අපිට මේක පැනලා යන්න බෑ. පැනලා යන්න බෑ මේකෙන්. මේකෙන් අපි අවබෝධ කරගන්න ඕනේ මේ සෑම කායික දුක්, මානසික දුක්, මේ පීඩා සෑම දෙයක්ම ඇති වෙන්නේ ඉපදීම නිසා. ඔන්න අවබෝධ කරගන්න අමාරු කෑල්ල, අමාරු කුටස. ඔක අවබෝධ කරගත්තොත් හරි. අපිට ඇති වෙන්නේ අපිට ප්‍රශ්නයක් ඇති වුණාම, රෝගයක් ඇති වුණාම, යමක් කරගන්න බැරි වුණාම අපිට හිතෙන්නේ මොකද්ද? අපල කාලයක් වෙන්න ඇති. ඉපදිච්ච නිසා දුක් විඳිනවා කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ මොක් නිසාද මේ? අපලයක් නිසා උනේ. එහෙනම් අපල දෙන උන්නාසලාට පූජාවල් පැවැත්වුවාම වැඩේ හරි. ආනීට පස්සේ අපි නවග්‍රහයන්ට පූජා පවත්වන්න යනවා. අන්න එතන ඉඳලා යාට ධර්ම මාර්ගේ වැහෙනවා. ඊට පස්සේ ඉවරයි ධර්ම මාර්ගේ. මොකද හේතුව? යා ඉපදීම නිසානේ මං දුක් විඳින්නේ. මේ ලෝක සත්‍යයා දුක් විඳින්නේ ඉපදීම නිසානේ. මේ ඉපදීමට යා මෝණ දිලා තියෙනකන් දුකෙන් නිදහස් වෙන්න බෑ කියන එක යාට මතක් වෙන්නේ. එයා හිතන්නේ මේ අපල කාලය. මේ අපල කාලය නිසා තියෙන්නේ මේක තව අවුරුදු 19ක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඉවරයි. එතකොට යා කවදාවත් ධර්මයේ කරා යන්නේ නැහැ. එයා ධර්මයෙන් වළක්වන්නේ එයාගේ කේන්දරය විසින්. ඊට පස්සේ මොකද කරන්නේ? යා මේ ඉපදීමෙන් දුක් ඇති වෙනවා කියලා දන්නේ, අවබෝධයක් නැහැ නේ. ඊට පස්සේ යා මොකද කරන්නේ? එයාට දැන් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. යා හිතන්නේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බෝධි පූජා කළාම. එයා මොකද කරන්නේ? ඉතින් බෝධිය මතක් වෙච්ච නැති එක්කිනා. අර අපලේ නිසා මොකද කරන්නේ? බෝධි පූජා කරන්න යන දවස් හතක්. ඊට පස්සේ මොකද කරන්නේ? යා එතෙන්ට ගිහිල්ලා කියනවා මෙහෙමයි දැන් රාහුගේ අපලේ සනගේ අපලේ එකට තියෙන්නේ මේ දෙන්නම සතුට කරන්න තියෙනවා. ඊරසි මේගොල්ල කොඩිවල අඳිනවා කාක්කන්ව නයිව ඇඳලා ගිහිල්ලා මොකද කරන්නේ? අර සත්‍ය අවබෝධ කරන්ට සෙවන සලසලා සලසාලු බෝරුකේ අර මිත්‍යා දෘෂ්ටි එල්ලෙනවා. අකුසල් ගොඩට තව අකුසල් එකතු කරගන්නවා. ඊර්වසේ මොකද කරන්නේ? චතුරාරි සත්‍ය අවබෝධය කරපු ඒ බෝසෙවනේ ඒ බෝධින් වහන්සේ වටේට එල්ලෙනවා. හිරුගේ අපල දුරු වේවා, සඳුගේ අපල දුරු වේවා, අඟහරුගේ අපල දුරු වේවා, සෙනසුරුගේ අපල දුරු වේවා. දන්නේම නැතුව බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීමේ පාපේ රැස් කරගන්නවා. ඔන්න අපල දුරු කරගන්න කියලා කරන දේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බෝධි වටේ මේ ඇවිදිනවා අරහං බුදු ගුණේ මගේ හිරුගේ අපල දුරු වේවා කේකේ. අන්තිමට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මිත්‍යා දෘෂ්ටියක් එකතු කිරීමේ පෞටික රැස් කරගන්නවා. රැස් කරගෙන දැන් ඉතින් අපලෙන් ගැලවිලා ආයේ කියලා gedare එනවා. දැන් ධර්මයේ කරාද යන්නේ අධර්මයේ කරාද? ඔන්න தත්ත්වය. මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ निराවුල් කරගන්න බැරි වීමෙන්මයි. මොකද්ද මේ ප්‍රශ්නේ? ඉපදීමෙන් තමයි අපි මේ දුක් විඳින්නේ. ඉපදීමෙන් දුක් විඳින්නේ කියන කරුණ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි මේක ඉතාම පැහැදිලිව විස්තර කරන්නේ. අනිසියලු ආගම් මේක වහනවා. ඉපදීමෙන් තමයි දුක් විඳින්නේ කියන එක වහනවා. වහලා කියනවා ඉපදීමෙන් නෙමෙයි දුක් විඳින්නේ යක්ෂයන් නිසා. යක්ෂයා විසින් මොකද කරන්නේ? දුක් දෙනවා. යක්ෂයා පරීක්ෂාවට ලක් කරනවා. යක්ෂයාගේ පරීක්ෂාව මේ දුක් දෙන එක. ඊරෝස මොකද කරන්නේ? යක්ෂයා විසින් දුක් දෙන එකට එයා දෙවියන් අතාරිනවා නම්, මැවුම් කාර්යය අතාරිනවා නම් යක්ෂයා ජය ගන්න. ඉතින් මේකට මිනිස්සු දුක් විඳින එකට මිනිස්සු කරදරයට පත් වෙන්න යව බය කරනවා මේ කරදර කරන යක්ෂයාගේ බලපෑමෙන්. ඒ නිසා ඔබ කරන්න ඕනේ මොකද්ද දැන්? දිගටම දෙවියන් වහන්සේට යාඥා කරන්න. එතකොට හරි. එතන බය වෙච්ච මිනිස්සයා මොකද කරන්නේ? ආ මේ යක්ෂයාගේ බලපෑම වෙන්නේ නැති මේ කියලා දෙවියන්ට යාඥා කරනවා. මම දේව භක්තිය නැති කරගන්නයි කියලා. දෙවියන්ට යක්ෂයා නම් මේ කරදර තියෙන්නේ. දෙවියන් සර්ව බලධාරී නම් මොකද දෙවියට කරන්න තියෙන්නේ? යක්ෂයාව මෙරුවා නම් වැඩි හරිනේ. ඇයි මිනිස්සු දුක් විඳින්නෙත් නැහැ? මිනිස්සුන්ව පරිසාවට ලක් කරන්න යකෙකුත් නැහැ එහෙනම්. ඔක්කොම ඉවරයිනේ වැඩි. කවුරුත් කියන්නේ අනේ යක්ෂයාව යක්ෂයාට දඬුවම් දීපන් කියලා. ආනේ මිත්‍යා ඇදහිල්ලට මිනිස්සු යන්නේ ඉපදීම නිසා ජරා මරණ ඇති වෙන බව අවබෝධ නොකිරීමෙන්. මේ නිසා පින්වතුනි, ඔන්න ඔය කොටස ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගන්න මහන්සි ගනිමු. ඔක අමාරු එකක් නෙවෙයි නේ. මොකද්ද? ඉපදීම නිසායි මේ කායික දුක්, මානසික දුක්, දුක් පීඩා සියල්ල සිදුවන්නේ ඉපදීම නිසා කියලා තේරුම් ගත්තම වැඩි හරි. අපිට එහෙම තේරෙන්නේ. අපි මොකද කරන්නේ? හිතනවා මේ ජීවිතයේ දුක් විඳින එකට හිතනෝ නෑ, උපනුපං වාරයක් පාසා අපිට නම් මේ දුක් එපා. අපිට නම් උපනුපං වාරයක් පාසා මෙවැනි රෝග නම් හටගන්න එපා. අනේ පුණුපං වාරයක් පාසා හතරි කුටුවත් මෙවැනි ලෙඩ දුක් එපා. ඒ කියන්නේ මෙයා හිතාගෙන ඉන්නේ මේ ලෙඩ දුක් නැති, සෝක නැති, වැළපීම් නැති, දුක් දුම්නස් නැති ඉපදීමක් තියෙනවා කියලා. ආන්නේ එකත් මේ ධර්මය අවබෝධ කරන්න බාධාවක්. එහෙමනම් නෝන තියෙන එක කල්පනා කරන්නේ කොහොමද? මේ සියලුම දේවල් වලට හේතුව ඉපදීම. ඉපදීම කියන එක අපිට ඉබේ නවත්තන්න බෑ පින්වතුනි. ඉබේ නවත්තන්න ක්‍රමයක් නෑ මේකේ. මේකේ තියෙන අවබෝධ කළා හේතු නැති කළමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉපදීම ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විමසා බලන්න කියලා මෙන්න මෙහෙම. දැන් ඔන්න ඔබ පළවෙනි කාරණේ තේරුම් ගත්තා. මොකද්ද පළවෙනි කරුණ? ඉපදීම නිසායි ජරා මරණ. ඕක ඔබට හිතන්න පුළුවන්ද බැරිද? ඔක හොඳට කල්පනා කරන්න ඕනේ. පටිච්ච සමුප්පාදය අවබෝධ වීම පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, එයාගෙන් ඇහුවොත් කෙනෙක් මෙන්න මෙහෙම, හරි ඉපදෙන්න යම් හේතුවකින් නම් උපදින්නේ, උපදින්න හේතු වෙච්ච දෙයක් තියනවද කියලා ඒකට උත්තර දෙන්න කිව්වා. හේතුවක් තියනවා. ඉපදෙන්න හේතු වෙච්ච කරුණ මොකද්ද කියලා අහුවොත් ඒකට උත්තර දෙන්න කිව්වා. ඉපදෙන්න හේතු වෙච්ච කරුණ භවය කියලා. අන්න ඊළඟට අපි එතෙන්ට යන්න ඕනේ. ඉපදෙන්න හේතු වෙච්ච කරුණ මොකද්ද? භවය. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන නම් ඉපදීම හේතු කරගෙන ජරා මරණ ඇතිවන්නේ කියලා. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? භවය හේතු කරගෙනයි ඉපදින්නේ. නැන් උපදින්නේ අපි මේ දේවම වෙල්ලක් නිසාවත්, තමා විසින් තමාම වාගෙනවත්, ඉබේම විලවත් නෙවෙයි, භවය නිසා උපදින්නේ. භව කීයක් උන්වහන්සේ වදාවාද? භව තුනයි තියෙන්නේ. මොනවද ඒ භව තුන? කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවයේ කිව්වේ කාම ලෝකේ විපාක විදින්ට කර්ම සකස් වීම. දැන් අපිට මේ තියෙන්නේ ඒක තමයිනේ. දැන් අපි කියමු මෙහෙම වෙනවා, කෙනෙක් විවිච්චේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි, කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. දැන් එයා ඉන්නේ මොකේද? කාමයේදී ඉන්නේ. කාමෙන් ඈතර, කාමයෙන් මිදිච්ච වෙලාවක්. දැන් එයා ඉන්නේ රූප ධ්‍යානයක් තුල. ඒ වෙලාවට එයාට කර්මයක් හැදෙනවා. මොකද්ද ඒක? රූප භවයේ ඒක තමයි රූප භවය වෙන්නේ. කාම භවයේ රූප භවය, අරූප භවය තුන. ඊට පස්සේ මේක නම් මේ සමාධියම දියුණු කළ දියුණු කළ දියුණු කළ මේ රූප ධ්‍යාන ඉක්මවා යනවා. ඉතින් අරූප ධ්‍යාන ඇති කර ගන්නවා. එතකොට හැදෙන්නේ මොන භවයේද? එහෙනම් මේ සෑම භවයක්ම හැදෙන ස්වභාවයක් මෙතන අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. දැන් අපිට, දැන් අපි ඒවට ඇති කරගෙන නැහැ. දැන් ඇති වෙලා තියෙන මොකද්ද? කාම භවය. ඉතින් මේ භවය නිසා අපි චේතනාත්මකව යමක් කරනවා, දීක විපාක හැටියට තමයි උපතක් කරා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා, ආනන්දේ කවුරු හරි ඇහුවොත් මෙහෙම, හරි මේ භවයට හේතු වෙච්ච කාරණාවක් තියෙනවද කියලා තියෙනවා කියන්නේ. භවයට හේතු වෙච්ච කාරණාව මොකද්ද කියලා ඇහුවොත් කියන්නේ උපාදානපත්‍ය භව කියලා. භවයට හේතු වෙච්ච කාරණාව උපාදානයයි කියලා. උපාදානය කියන්නේ මොකද්ද? බැඳෙනවා, ග්‍රහණය වෙනවා, අහු වෙනවා, හසු වෙනවා, කූඩු වෙනවා. ඒක තමයි උපාදාන කියන්නේ. ග්‍රහණය වෙනවා. උපාදාන හතරක් තියෙනවා. කාම උපාදාන කියන්නේ කාමයට අහු වෙනවා. දිට්ඨි උපාදාන කියන්නේ දෘෂ්ටි වලට අහු වෙනවා. සීලබ්බත උපාදාන කියන්නේ සීල වරත වලට අහු වෙනවා. අත්වාද උපාදාන කියන්නේ මම, මාගේ, මාගේ ආත්මය කියන හැඟීමට අහු වෙනවා. ඒකෙන් නිදහස් වෙන්නේ නැහැ, අහු වෙනවා. ඒක තමයි උපාදානයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, එතකොට කවුරු යෝතායනම් කියන්න බලන්න, උපාදාන ඇති වෙන්නත් හේතුවක් තියෙනවද කියලා? තියෙනවා කිව්වා. මොකද්ද උපාදාන ඇති වෙන්න හේතුව? තණ්හා පච්ච උපාදානං. තණ්හාව නිසායි උපාදාන ඇති වෙන්නේ. තණ්හාව කිව්වේ මේකේ ඔන්න රූපයක් දැක්ක හිත ඇදිලා ගියා. තණ්හාව. රූප තණ්හා. සද්දයක් ඇහුව හිත ඇදිලා ගියා. සද්ද තණ්හාව. නාසයට ආග්‍රහණී දැනුණ හිත ඇදිලා ගියා. ගන්ධ තණ්හාව. දිවට රස දැනුණ හිත ඇදිලා ගියා. රස තණ්හාව. කයට පහස දැනුණ හිත ඇදිලා ගියා. ස්පර්ශ තණ්හාව. මනසට සිටිවිල්ලක් ඇති වුණාද ඒකෙන් හිත නිදහස් වෙන්නේ නැහැ. ඒකෙම හිත පිහිටනවා. ඇදිලා යනවා හිත. ඒක මොකද්ද? ඔව් ඒකට කියනවා ධම්ම තණ්හා කියලා. ඉතින් මේ තණ්හාවෙන් තමයි කාම උපාදාන, ditthi උපාදාන, සීල බුත් උපාදාන, අත්වාදි උපාදාන හැදිලා භවය හැදෙන්නේ. එතකොට මේක පින්තුනේ හැබැයි මේක ගලප ගන්න තියෙන්නේ කවුරු තුලද මේක දකින්න ඕනේ? තමන් තුල සිද්ධ වෙන හැටි මේක දකින්න ඕනේ. තමන් තුල සිද්ධ වෙන හැටි දකින්න ඕනේ. මේක බැරි එකක් නෙමෙයි. දැන් අපි දන්නවා සමහරු ඉන්නවා හොඳට පටිච්චසමුප්පාද තේරෙන අය. හොඳට නුවණින් දකින්න පුළුවන් අය ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව තියෙනවද කියලා ඇහුවොත් තියෙනවා කියන්නේ තණ්හාව ඇති වෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා ඇහුවොත් කියන්න කිව්වා තණ්හාව ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව විඳීමයි. අන්න එහෙනම් මේ හිත ඇදලා යන්නේ නිකන් නෙවෙයි. විඳීමක් නිසා. දැන් ඇහෙන් රූපයක් දැක්ක කෙනෙක් ඉස්සරහට එනවා. කබල් ඇඳුමක් ඇඳගෙන කබල් කෙනෙක්. අපි හැරි හැරි බලනවාද යාදිය? ඒ මොකද හේතුවක් අපිට පේනවා. පෙවුනට අපේ ඒකින් අපිට විඳීමක් නෑ. ලස්සනට ඇඳලා මල් ගවසලා හැඩ දදා එනවා කියමු. එතකොට මොකද වෙන්නේ? යා ඔන්න පහු කරගෙන යනවා. අපි බඩු මල්ලුව අතේ තියාගෙන මේ පැත්තට හැල්ල බලාගෙන ඉන්නවා. ඒ මොකද? විඳීම දැක්කනේ S2යි 3යි ඔක්කොම හැරිලා ගියා ඒකට. ඔන්න සද්දයක් ඇහෙනවා. අපි ගමන නවත්තලා අහගෙන ඉන්නවා. වෙලා නැද්ද මෙව්වා? ඒ එක්ක විඳීමක් නිසා වෙන්නේ. එතන අපිට තියෙන්නේ මේක මෙහෙම සිදුවෙනවා කියලා අපතුලින් මේක දකින්නයි. හිතට එන අරමුණුත් එමය. හිතට එන අරමුණු හිත හිත වින්දනය ලබන්න පුරුදු වෙලා අපි දැන් අපිට වදයක් වෙලා තියෙන්නේ ඒකමයි. ඒකමයි දැන් අපිට මේ ධර්ම මාර්ගයට බාධාව. එතකොට පුරුදු වෙලා මේ විඳීමක් මුල් කරගෙන ඒකට හිත ඇදිලා යනවා. ඒක වළක්ව ගන්න අපි දන්නේ නැහැ. දියෝග සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දේ කවුරුරි ඇහුවොත් ඔය විඳීමට හේතු වෙච්ච දෙයක් තියෙනවද කියලා තියෙනවා කියන්නේ. විඳීමට හේතු වෙච්ච දේ මොකද්ද කියලා ඇහුවොත් කියන්නේ පස්සපච්චය වේදනා. විඳීමට හේතු වෙච්ච දේ ස්පර්ශයයි. ඇහැයි රූපයයි විඥානය එකතු වුණා. අන්න විඳීමට හේතු හැදුණා. කනයි ශබ්දයයි විඥානය එකතු වුණා විඳීමට හේතු හැදුණා. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුණා විඳීමට හේතු හැදුණා. දිවයි රසයයි විඥානය එකතු වුණා විඳීමට හේතු හැදුණා. කයයි පහසයි විඥානය එකතු වුණා විඳීමට හේතු හැදුණා. මනසයි අරමුණේ විඥානය එකතු වුණා විඳීමට හේතු හැදුණා. අපිට වදයක් වෙලා තියෙන්නේ ඕකම කියලා අවබෝධයක් නම් ඇති කරගන්නක ඇති කරගන්නවා කියන එක ලේසි නෑ වින්නතුනි. මොකද අපි මේ තුලනේ හිටියේ. අපි කාලයක් තිස්සේ සතුටු වෙවි හිටියේ මේකෙමයි. අපි කොච්චර ඇඬුවත්, කොච්චර වැළපුණත්, කොච්චර සුසුම් හෙළුවත් අපිට අතාරින්න හිතෙන්නේ නැති මේකමයි. මොකද කාලයක් තිස්සේ අපි මේකටමයි අහු වෙලා ඉන්නේ. එතකොට ස්පර්ශය තමයි විඳීමේ හේතුව. බුදුරජාණන් වහන්සේගේ මේ මහානිදාන සූත්‍රයේ අපි කවුරුත් ඉගෙන ගන්න පටිච්චසමුප්පාද කොටසේ තියෙන කොටසක් තමයි දැන් ඔය ඉගෙන ගත්තේ. එතන ඉඳලා පොඩ්ඩක් වෙනස්. මේකදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා හොඳයි. ස්පර්ශය ඇති වෙන්න හේතු වෙච්ච කාරණාවක් තියෙනවද කියලා ඇහුවොත් තියෙනවා කියන්නේ. ස්පර්ශය ඇති වෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා ඇහුවොත් කියන්න කිව්වා නාම රූප. දැන් කලින් අපි ස්පර්ශය ඇති වෙන්නේ මොකක් කියලාද කියන්නේ? ආල් සලායතන පත්‍ය පස්සෝ. මෙතන කියන්නේ නාම රූප පත්‍යා පස්සු අපි මේක විස්තරව සිංගින ගන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන්ට වදලා ආනන්දේ එතකොට කවුරු හරි ඇහුවොත් හරි එහෙමනම් මේ නාම රූප ඇතිවෙන්න හේතුවක් තිබෙනවාද කියලා හේතුවක් තියෙනවා කියන්න නාම රූප ඇතිවෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා ඇහුවොත් කියන්න විඥානයයි කියලා විඥානේ හේතු කරගෙන නාම රූප ඇතිවන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමනම් ආනන්ද එතකොට තව කෙනෙක් ඇහුවොත් විඥානේ ඇති වෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද? කාරණාවක් තියෙනවද කියලා තියෙනවා කියන්නේ. විඥානේ ඇති වෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා ඇහුවොත් නාම රූප කියන්නේ. එතනින් මේ පටිච්චසමුප්පාද විග්‍රහය බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කරනවා මේ විදිහට. ඉතිකෝ ආනන්ද ආනන්දය ඔය විදියට නාම රූප පත්‍ය විඥානං නාම රූප හේතු කරගෙන විඥානය ඇති වෙනවා විඥානේ හේතු කරගෙන නාම රූප ඇති වෙනවා නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා විඳීම නිසා තණ්හාව හිත ඇදිලා යනවා තණ්හාව නිසා උපාදාන හිත ඇදිලා යාම නිසා ඒකට අහු වෙනවා උපාදාන නිසා ඒකට අහු වෙච්ච නිසා විපාක විඳින්න කර්ම හැදෙනවා භවේ නිසා උපදිනවා ඉපදීම නිසා ජරා මරණ සූක වෙලපින් දුක් දුම්න සට ගන්නවා එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විග්‍රහවල එකක තව එක ආකාරයක් තියෙනවා එකක තව ආකාරයක් තියෙනවා එකක තව ආකාරයක් තියෙනවා ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔක්කොම එක විදිහට තිබ්බන හරිනේ මොකද්ද මේ කියලා. ඇයි එමේ හිතුණු තිතෙන්නේ? මේ ධර්මය කාගේද ඔබේද මගේද? ධර්මයේ අයිතිකාරය කවුද? අයිතිකාරයට බැරි දෝන ඕන හැදීට හදලා දෙන්නේ ඒක. පුළුවන් නේ. අපි අයිතිකාරිය නෙවෙයි. අපි සරණ යන අය. නමුත් ඔබ දන්නවද ඔබ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සරණ යනකට ධර්මකාරණයක් ඉදිරිපත් කරනම ප්‍රශ්න අහනවා. නමුත් කිසිම කරදරයක් නැතුව කිසිම ප්‍රශ්න නැතුව ඔබ විලාසිතා සරණ යනවා කියලා. විලාසිතා සරණ යන්නේ නැද්ද? ඔන්න දැන් අපිට මෙන්න එනවා ඇඳුම් විලාසිතා එනවා. මම දැකලා තියෙන ඇඳුමක් ඔබත් දැකලා තියෙ සමහර විට බතික් ඇඳුමක්. ඒක ඇඳදම වවුල වගේ. නෝන්ලා එක ගන්නවා කඩින් කිසි පස්සෙන් නැතුව මේක ඇඟට දාගෙන වවුල වගේ යනවා කවුරුවත් නෑ මේක ඇදී හොයන්නේ ඒක ඇදී බලන්න කවුරුත් නෑ කලිසම් තියෙනවා මාළු වගේ කොක්කු වගේ ගියා ගත්ත ඇඳගෙන යනවා ඒ කියන්නේ බෙලින්දන්ට ඕන දෙයක් දීපු ගමන් ඔබ ඒක මොකද කරන්නේ ඔබ ඒක සල්ලි දුන්නා ඒක හිමම දාගත්ත ගියා ඒක ඇදී හොයන්නේ කෑමත් එහෙමයි කෑම එන ඔන්න ඔබ දකින්න ඇති මේ අපි චූටි කාලේ නම් දැක්කේ නැහැ පස්සේ තමයි ඒව දැක්කේ මේ ඇඟිලි පුරුක්කගේ දිගට බඩවැල් වගේ જાතියක් මොනවාද සොසේජස් ඒව දීපු ගමන් ඔබ රස කර කර ඒව කනවා අප්‍රියාවක් නැතුව ඒවට කිසිම ගාණක් නැහැ. ධර්මයේ මොකක් හරි කිව්වොත් විඥානේ මොකද උතන්ට දැම්මේ කියලා අහනවා. ඔය විඥානේ අතන නේ තියෙන ඕනි කියලා අහනවා. නාම රූප මොකද කියලා නම් මේ වෙලාවේ නාම රූප ඇදගත්තේ මේකට. මම සුවපත් වීම මම කොහෙද කියලා ඉන්නේ කියලා අහනවා මම සුවපත් වෙන්නේ. උනුයි ප්‍රශ්නේ. මේකේ තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න කෙනෙක් ඒක කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න ඕනේ. නැත්තම් තමන් තමයි කෙරුමා. තමන් තමයි මේකේ කාරණා දන්න කාරණාකාරයා. තමන්ට තමයි මේක අහු වෙන්නේ කියලා තමන් විසින් මේක කපන්න කොටන්න පටන් ගන්නවා. අදේ જાතිය ලෝකේ නැද්ද? ආන්ියයි බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගත්තු නැති අය අන්නේගලු ශ්‍රද්ධාවෙන් තොරයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ධර්මයේ පිහිට කරගන්නට මට උපකාර වෙච්ච දේශනාවක් තිබුණා. අන්නේ දේශනාව මා ඔබට කියන්නම්. ඒක ඔබටත් උපකාර වේවි කියලා මට හිතෙනවා. ඒ දේශනාවේ නම සම්බුද්ධ සූත්‍රයේ සංයුත්තනිකායේ 3 කොටසේ ඒක තියෙන්නේ. ඒකදී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පංචපාදානස්කන්ධ ධර්මයන් ආස්වාද ආදීනව නිස්සරණ සමුදේ වය වශයෙන් අවබෝධ කරලා මේකෙන් නිදහස් වෙනවා. තථාගත ශ්‍රාවකයාද මේ පංචපාදානස්කන්ධය අවබෝධ කරලා ඒ විදිහට නිදහස් වෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කළ රහත් වුණා දුක අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දුක අවබෝධ කළ රහත් වුණා. මේ දෙන්නාගේ වෙනසක් තිබේද කියලා ඇහුවා. අද නම් ඇහුවොත් එක පාට පැනලා ගියා මන් දන්නවා කියලා කියන්න පටන් ගන්නවා. බලන්න මේකේ වෙනස. ඉතන හිටියත් රහතන් වහන්සේලා කියනවා මෙන්න මෙහෙම. භගවන් මූලකා නෝ භන්ති ධම්මා. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ අපගේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත. ඔන්න ඔය මතයට අපි එන්න ඕනේ. මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත කියන අදහස පිළිගන්නේ නැති අය තමයි අර ප්‍රශ්න ඔක්කොම අහන්නේ. අවබෝධ කරගන්න නෙමෙයි අහන්නේ, වාදෙට අහන්නේ. එතකොට භගවන් මූලිකානෝ භන්ති ධම්මා භගවන් නිත්‍තිකා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි මේ ධර්මයේ තිබෙන්නේ. භගවන් පටිසරණ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තිබෙන්නේ. එහෙනම් අපේ හිතේ ඕක තියෙන්න ඕනේ. භගවන්තඤ්ඤේ වේද මත්තම් පටිභාතු මේ කරුණේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක්වා. භගවතු සුත්ත භික්ඛු ධාරිසන්තේති භාග්‍යතුන් වහන්සේගෙන් අහලා මේ භික්ෂුන් වහන්සේලා මතක තබා ගනිමි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඉල්ලෙදි ඔන්න මම ක්‍රමයේ කිව්වා. බුද්ධ දේශනාව වෙනකොට දේශනාව Tamanṭu උන හැටිට කටු ගෑම නෙමෙයි තියෙන්නේ. ඒකේ ආකාරයෙන් පිළි අරගෙන නුවණින් විමසීම. එතකොටයි ශ්‍රාවකෙක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පින්වත් මහණෙනි අරහත් සම්මා සම්බුදු වූ තථාගතයන් වහන්සේ අසංජාතස්ස මග්ගස්ස සංජන්නේතා හටනුගත් මාර්ගයේ හටගන්වන්නා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා නොපෙවසු මාර්ගයේ පවසන්නා දෙවි මිනිස් ලෝකයේ තුල දෙවියන් බබුන් මරුන් සහිත සවන බ්‍රාහ්මණයන් සහිත මේ සත්ත්ව ප්‍රජාව තුල කිසිවෙක් නොදන්නා නිවන් මඟ කියා දෙන කෙනා මග්ගඤ්ඤෝ මාර්ගයේ මනාකොට අවබෝධ කරපු කෙනා මග්ගවිදු මාර්ගයේ මනාකොට ප්‍රතිවේධ කරපු කෙනා මග්ගකෝවිදු මාර්ගයේ මනාකොට පවසන්ට දක්ෂ කෙනා මාර්ගයේ මනාකොට පවසන්ට දක්ෂ කෙනෙක් අපි අවුල් කරයිද? ආයෙන මේව අවුල් කරන්න නෙමෙයි තියෙන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රම. උන්වහන්සේ තමයි ධර්මස්වාමී. ධර්මයට ධර්මස්වාමී කෙනා තමයි ඒ ඕනෝන දේවල් හදලා දෙන්නේ. එතකොට ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒක ඒ විදිහට අරගෙන අපි තමයි ඒක අවබෝධ කරගන්න මහන්සි ගන්නෙ. අන්නේ ආකල්පේ අපට තියෙන්න ඕනේ. අන්නේ ආකල්පේ ඉඳලා බලනකොට මේක කිසි අරුබුදයක් අපිට ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ඒකේ නාම රූප හේතු කරගෙන විඥාණය ඇති වෙනවා විඥාණය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා නාම රූප හේතු කරගෙන කරුණු තුනක එකතු වීම ඇති වෙනවා. කරුණු තුනක එකතු වීම හේතු කරගෙන විඳීම ඇති වෙනවා. විඳීම හේතු කරගෙන ඒකට හිත ඇදිලා යනවා. ඒකට හිත ඇදිලා යෑම හේතු කරගෙන ඒකට අහුවෙනවා. ඒකට අහුවෙන බැඳිනවා. ඒකට ග්‍රහණය වෙනවා. ඒක හේතු කරගෙන මෙයාට කර්ම හැදෙන්න පටන් ගන්නවා. කර්ම හැදීම හේතු කරගෙන විපාක හැටියට උපදිනවා. ඉපදුනාට පස්සේ දැන් මේ අපිට සිද්ධ වෙන සිදුවීම සියල්ල සිද්ධ වෙනවා. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට තෝරනවා මෙහෙම. කියනවා මේ ඉපදීම හේතු කරගෙන ජරා මරණ ඇති වෙනවා කියන කාරණාව මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියනවා. ආනන්දය ඉපදීම කියන එක කොහේවත් නැත්තම් කොතනකවත් නැත්තම් මොනම ආකාරයකින්වත් නැත්තම් මොනම විදියකින්වත් නැත්තම් මොනම ක්‍රමයකින්වත් නැත්තම් ඒ කිව්වේ දෙවියන්ගේ දිව්‍ය භාවයේ පිණිස හෝ ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බ භාවයේ පිණිස හෝ යකුන්ගේ යක්ෂ භාවයේ පිණිස හෝ භූතයන්ගේ භූත භාවයේ පිණිස හෝ මිනිසුන්ගේ මිනිසත් බව පිණිස හෝ සිව්පාවන්ගේ සිව්පා බව පිණිස හෝ පක්ෂීන්ගේ පක්ෂී බව පිණිස හෝ සර්පයන්ගේ සර්ප බව පිණිස හෝ ඉපදීමක් කොහෙත්ම නැත්තම් කොතැනකවත් නැත්තම් මොනම විදියකින්වත් මොනම ආයුරකින්වත් මොනම ක්‍රමයකින්වත් ඉපදීමක් නැත්තම් සියලු ආකාරයෙන්ම උපතක් නැති විට උපත නිරුද්ධ වීමෙන් ජරා මරණ දකින්ට ලැබෙනවද කියලා ලැබෙනවද නෑ. එහෙනම් මේ ජරා මරණ දකින්ට ලැබෙන්නේ කුමක් එක්කද? ඉපදීමක් එක්ක මිසක් ඉපදීමෙන් තොර වීමෙන් නොවේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළා එහෙනම් මතක තියාගන්න ආනන්දේ මේ ජරා මරණ වලට හේතුව ඕකමයි. නිදාණේ ඕකමයි. මූලික කාරණේ ඕකමයි. හට ගැනීම කියන්නේ ඕකමයි. මොකද්ද? ඉපදීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දේ මේ ඉපදීම ඇතිවන්නේ භවය නිසා කියන කාරණාව මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියලා. භව තුනක් තියෙනවනේ. මොනවද? කාම භව, රූප භව, අරූප භව කියන මේ භවයන් මේ භව තුන කෙනෙකුගේ ජීවිතයක කොහේවත් කොතැනකවත් මොනම ආකාරයකින්වත් මොනම ආයුරකින්වත් මොනම ක්‍රමයකින්වත් භවයක් නැත්තම් සියලු ආකාරයෙන්ම භවය නැති කල්ලි භවය නිරුද්ධ වූ කල්ලි ඉපදීමක් දකින්ට ලැබේද? නැහැ. භවය නිරුද්ධ වූ කල්ලි ඉපදීමක් දකින්ට ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ ඉපදීමට හේතු වෙච්ච කාරණාව ඕකමයි. ඉපදීමට හේතු වෙච්ච මුල ඕකමයි. ඉපදීමේ නිදාණේ ඕකමයි. මොකද්ද? භවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භවය හටගන්නේ උපාදානයෙන් කියලා තියෙන කාරණාව මෙන්න මේ විදිහට තේරුම් ගන්න කිව්වා. උපාදාන තියෙනවා හතරක්. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ සියලු උපාදාන කොහේවත් නැත්තම් කොතැනකවත් නැත්තම් මොනම ක්‍රමයකින්වත් මොනම ආයුරකින්වත් මොනම විදියකින්වත් උපාදාන නැත්තම් සියලු ආකාරයෙන්ම උපාදාන නැති කල්ලි උපාදාන නිරුද්ධ වීමෙන් භවයක් දකින්ට ලැබෙනවද? නෑ. එහෙනම් මේ භවයට හේතු ඕකමයි. භවයට මුල් වෙච්ච කරුණ ඕකමයි. භවයට උපකාරී වෙච්ච දේ ඕකමයි. මොකද්ද? උපාදාන. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන හටගන්නේ තණ්හාවෙන් කියලා කාරණාවක් තියෙනවා. මේක මේ විදිහට තේරුම් ගන්න කිව්වා. තණ්හා තියෙනවා රූපේට හිත ඇදිලා යනවා රූප තණ්හා, ශබ්දයට හිත ඇදිලා යනවා ශබ්ද තණ්හා, ගන්ධ සුවඳට හිත ඇදිලා යනවා ගන්ධ තණ්හා, රසයට හිත ඇදිලා යනවා රස තණ්හා, පහසට හිත ඇදිලා යනවා පොට්ටබ්බ තණ්හා, හිතට එන අරමුණු වලට හිත ඇදිලා යනවා ධම්ම තණ්හා. මේ තණ්හාව කොහේවත් නැත්තම් කොතැනකවත් නැත්තම් මොනම ආයුරකින්වත් මොනම විදියකින්වත් මොනම ක්‍රමයකින්වත් මේ තණ්හාව නැත්තම් තණ්හාව සියලු ආකාරයෙන්ම නැති කල්ලි තණ්හාව නිරුද්ධ කල්ලි උපාදාන ඇති වෙනවාද නෑ එහෙනම් උපාදානයට හේතුව ඕකමයි උපාදානයට මූලික කාරණේ ඕකමයි උපාදානයට උපාදානෙ හටගන්න හේතු වෙච්ච කාරණේ ඕකමයි මොකද්ද තණ්හාව ඊළඟට තණ්හාව හටගන්න හේතු වුණේ විඳීමයි කියලා කරුණක් තියෙනවා ඒ කාරණාව මෙන්න මේ විදිහට අවබෝධ කරගන්න කිව්වා විඳින් තියෙනවනේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් මේ සියලු විඳීම් කොහේවත් නැත්තම් කොතැනකවත් නැත්තම් මොනම විදියකින්වත් නැත්තම් මොනම අයුරකින්වත් නැත්තම් මොනම ක්‍රමයකින්වත් නැත්තම් සියලු ආකාරයෙන් විඳීම් නැති කල්ලි විඳීම් නිරුද්ධ වීමෙන් තණ්හාවක් ඇති වෙනවාද නැහැ එහෙනම් මේ තණ්හාවට හේතුව ඕකමයි තණ්හාවට මූලික කාරණාව ඕකමයි තණ්හාවට නිදානේ ඕකමයි තණ්හාවේ හට ගැනීම ඕකමයි මොකද්ද විඳීම ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මේ තණ්හාව නිසා උපාදාන උපාදාන නිසා භවයේ භවය නිසා උපත ජරා මරණ කියලා විස්තර කරන අතරේ විඳීම නිසා හටගන්න තණ්හාවෙන් විඳීම නිසා හටගන්නා තණ්හාවෙන් මේ සමාජ අර්බුදයේ හටගන්න හැටි විස්තර කරනවා සමාජ අර්බුදයේ තමයි යුද්ධ කලකෝලහල සණ්ඩු සරුවල් ඒකිනිකාට මඩ ගහ ගැනීම මඩ ප්‍රචාර මේ ඔක්කොම ඇති වෙන මොකින්ද විඳීම නිසා ඇති වෙන තණ්හාවෙන් මේක බොහොම ලස්සනට විස්තර කරනවා වේදනම් පටිච්ච තණ්හා විඳීම නිසා ඇති වෙනවා තණ්හාව තණ්හම් පටිච්ච පරියේෂණ තණ්හාව නිසා හොයන්න පටන් ගන්නවා බලී ලැබෙන හැටි හොයන්න පටන් ගන්නවා යමක් ලබා ගන්න හැටි හොයන්න පටන් ගන්නවා මොකක් හරි එකක් හොයන්න පටන් ගන්නවා පරියේෂණම් පටිච්ච ලාභෝ හොයන්න පටන් ගන්නකොට මෙන්න ලැබීමක් තියෙනවා ලාභම් පටිච්ච විනිච්ඡයෝ ඒ ලැබෙන දේ ගැන විනිශ්චය කරනවා කියන්නේ අගය කරනවා ලැබෙන දේ ගැන වටිනාකමක් දෙනවා විනිච්ඡයම් පටිච්ච චන්දරාව ඒ වටිනාකමට අනුව තමයි යා එයා ඇලෙන්නේ ඒකට විනිච්ඡයම් පටිච්ච චන්දරාව චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං ඒ ඇලෙනකට තමයි ආසාවෙන් චන්දරාගේ ඇතිවෙනකට ඊට අනුව තමයි ඒකේ හිත බැසගන්නේ අජෝසානම් පටිච්ච පරිග්ගහ බැසගන්නකට තමයි ඒක තමා අයත් කරගන්නට කල්පනා කරන්නේ පරිග්ගහම් පටිච්ච මච්චරියන් මච්චරියන් කියන්නේ මසුරුකම මසුරුකමයි කියන්නේ මොකද්ද ඒක වෙන කෙනෙකුට ලැබෙනවට වෙන කෙනෙක් අතට ඒක යනවට කැමති නෑ මසුරුකම ඇති වෙනවා ඒ මසුරුකම මුල් කරගෙන ඒක ආරක්ෂා කරගන්නට අරගලයක යෙදෙනවා ආරක්ෂා කරගන්නට යෙදෙන අරගලයේ හේතු කරගෙන අවි ආයුධ අතට ගන්නවා දඩු මුගුරු අතට ගන්නවා ගල් මුල් අතට ගන්නවා රණ්ඩු සරුවල් වෙනවා කේලම් කියා ගන්නවා බැන ගන්නවා මඩ ප්‍රචාරය දෙනවා මේ ඔක්කොම කරන්නේ රැක ගන්න කල්පනා කිරීම මත බලන්න මේක නේද මේ සියලු යුද්ධ සියලු කෝලාහල සියලු අර්බුද මේ සෑම දෙයකටම හේතු වෙක නේද දැන් ඔය උතුරු නැගෙනහිර යුද්ධට හේතුවත් මේකමයි අභ්‍යන්තරයේ වෙලුත්තේ මොකද්ද මේ මිනිස්යා තුල ඇති වෙච්ච තණ්හාවමයි මේකට හේතුව. ඉතින් එමනම් මේ අභ්‍යන්තරයකට විසඳුමක් ගන්නෙ නැතුව කවදාවත් මේ බාහිර සාමයක් ඇති කරගන්නට පුළුවන් කමන්නේ. දැන් ওই සාමය කියන්නේ මොකක්වත් නෙමෙයිනේ. දැන් මේ සාමය කියන්නේ මොකද්ද? කතෝලික අධිරාජ්‍ය බිහි කරගන්න පල්ලිය දරන උපක්‍රමයේ වෙන සාමයක් නැහැ ඒකේ. ඒක මේ පල්ලිය දරන උපක්‍රමයක් තියෙනවා කතෝලික අධිරාජ්‍ය බිහි කරන්න උතුර නැගෙන ඉරින්. ඉතින් මිනිස්සු ඒකට අහු වෙනව දන්නේ නැතුව. නමුත් මේකේ පැහැදිලිව පේනවා සාමය කියන එක ඇති වෙන්න ඕනේ අභ්‍යන්තරයෙන්. අභ්‍යන්තරයෙන් ඇති වෙන්න ඕනේ. පැහැදිලිවම පෙන්නනවා මේ බලන්න මේ කොහොමද ප්‍රශ්නේ හටගන්නේ කියලා. තණ්හම් පටිච්ච පරිේෂණම්. තණ්හා මුල් කරගෙන හොයන්නේ ඔක්කොම. පරිේෂණම් පටිච්ච ලාභෝ. හොයන්න පටන් ගන්නකට තමයි ලැබීම. ලැබෙන්නකට මොකද කරන්නේ? ඒක අගය කරනවා, වටිනාකම් දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ගැන ආසාවක් උපදිනවා. ඒ ආසාව උපදින ඇතුණා මොකද කරන්නේ යා? ඒකේ හිත බැස ගන්න. බැසගත්තාම මොකද කරන්නේ යා? ඔව් ඒකේ ඒක තමා අයත් කරගන්න කල්පනා කරනවා. ඊට පස්සේ යාට මසුරුකම තියෙන වෙන කෙනෙක් පාවිච්චි කරයි කියලා. ඊට පස්සේ රැකගැනීමේ අරගලයක යෙදෙනවා. ඊට පස්සේ අවිය ආවුද දඬු මුගුරු අරගෙන ලොකු අර්බුදයක හට ගන්නවා. දැන් අපිට පැහැදිලිව පේනවා දැන් ඔන්න මේ කාලේ එනවා ඔන්න ඡන්ද කාලේ. පේනවනේ මේ යමක් ලබා ගන්න රැක ගන්න කොයිතරම් අර්ගලයක යෙදෙනවද කියලා. මට මේ අර්ගලයේ ස්වාමීන් වහන්සේලා විතරයි මේ අර්ගලයේ නැතුව පේන්නේ. දැන් අපිට පේනවනේ ස්වාමීන් වහන්සේලා බොහොම සාමකාමීව කරුණාවයි මෛත්‍රියෙන් කතා කරනවා පේන්නේ නැද්ද? ඕනම මැදිස්ත නෝන තියෙන මැදිස්ත විදිහට කල්පනා කරන ඕන කෙනෙකුට පේනවා මේක. එතකොට අපිට පේනවා මේ කෝටම හේතුව තමයි තණ්හා මුල් කරගෙන ඇති වෙන්නේ. මේකට 100% ගැලපුව නැතත් අපිට මේක තේරුම් ගන්න මම මෙන්න මේ උපමාව කියන්නම්. ඔන්න එක නෝන කෙනෙකුට ඕන වුණා බෙරලියන්තු මාලයක්. ඉතින් මෙයා මේ මාලය දැන් මෙයා සල්ලි එකතු කරනවා. දැන් කල්පනා කරනවා මාලේ ගන්න. හැබැයි ඉතින් මේක හරි ගණන් වැඩි ඉන්නව. ඊට පස්සේ ඔන්න පිට රටකින් ආවා යාළුවෙ. ඇවිල්ලා මොකද කළේ? මෙයාට තෑගි දුන්නා. ලස්සන පෙට්ටිය චූටි. මෙයා මේක අරගෙන බැලුවාම ඇරලා බැලුවාම අර මාලේ. මොකද්ද මාලේ? බෙර්ලියන්තු මාලේ. මේක දැක්ක විතරයි මෙයා දැන් ඊයමොල ඉහළ ගිහිල්ලා සතුටේ. ඊට පස්සේ මෙයා ඕක හරි වටින එකක් ඉතින් පරිස්සම් කරගන්න කියලා දීලා ගියා. දැන් මෙයා හිතනවා මේක දැන් මෙච්චර ලක්ෂ ගාණක් වටිනව ඇති. දැන් මෙයාට ඔන්න තණ්හම් පටිච්ච පරිසණම්. පරිසණම් පටිච්ච ලාභෝ. දැන් ලාභේ ලැබුණාට පස්සේ දැන් මෙයා විනිශ්චය කරනවා. දැන් විනිශ්චය කරන්නේ කොහොමද මෙයා මේක? හප්පා දැන් මේක මෙච්චර වටිනව ඇති, මෙච්චරට නැති, මේ ලංකාවේ කඩවල මේක ගන්න නෑ. දැන් කල්පනා කරනවා. දැන් ඊට පස්සේ විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ. ඊට පස්සේ මෙයාට මොකද වැඩි වෙන්නේ? ආසාව වැඩි වෙනවා. ආසාව වැඩි වෙන්නේ මෙයාගේ හිත යන්නේ මොකේටද? මාලිටමයි. ඒක තමයි චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. ඊට පස්සේ අජ්ජෝසානං පටිච්ච පරිග්ගව. ඒ නිසා තමා ආයත් කරගන්නවා යා ඒක. ඊට පස්සේ මොකද කරන්නේ? මච්චරියන්. ඊට පස්සේ ඇති වෙන මොකද්ද? මසුරුකම ඇති වෙනවා. ඊට පස්සේ එනවා රැකගැනීමේ අරගලේ. මෙයා හිමීට මේක හංගගෙන ගිහිල්ලා අල්මාරිය ඇරලා ලාච්චු ඇරලා ලාච්චු ඇතුළට මේක දාලා ආයි රිදි කෑල්ලකින් ඒක උතලා ආයි ඇතුළට දාලා ආයි ලොක් කළා. ඒ අතුරු අරගෙන ඊළඟ අල්මාරිය අතුරු වෙනම අරගෙන විනදට කාමරයට ඕන කෙනෙකුට යන්න පුළුවන්. දැන් යන්න බෑ. කවුරුත් දන්නෙත් නෑ මෙයාට යන්න දෙන්නේ නැති ඇයි කියලා. දැන් මෙයා දැන් කොහේ ගියත් දැන් මෙයාගේ හිතේ තියෙන මොකද්ද? මාලි. දැන් මෙයා මොකද කරන්නේ? කවුරුත් නැති වෙලා බලන කාමරෙට ඇවිල්ලා කාමරෙ ලොක් කළා, දොර ඇරලා මාලි ගන්න. අරගෙන මෙයා අරගෙන හරි සතුටුයි. දැන් මෙයාට මෙයා මේක බිල්ලට දාලා එක එක පැත්තට හැරි බලනවා කන්නාඩියේ. දැන් මෙයා අතට තියලත් බලනවා, ඉඹිනවා. ඊට පස්සේ ඕන දැන් මෙයාට මගුල් ගෙදරක යන්න වුණා. දැන් මෙයා ලස්සන්ට මේක ඇඳගෙන දැන් මෙයා මාළේ අල්ල අල්ල තමයි යන්නේ බයයිද මොකද කවුරු කඩයිද දැන් කවුරුනි මෙයා දිහා බලලා hina වුණත් මෙයාට සැකයි මොකද යා මාළේ දිහා බලලා hina වෙනවද ඊටවස්සේ මොකද වුනේ කොහොම වෙලා ඕන්න දැන් මෙයා දැන් මේක හංග දැන් මෙයාට නැති ප්‍රශ්නයක් නෙමෙයිද මේ දැන් මෙයාට බලාපොරොත්තු නැති විදිය මුදල් අරබුදයකට මෝණ දෙනවා මෝණ දීලා මෙයා මොකද කරන්නේ අන්තිම තීරණය කරන මාළේ උගස්තියන් මේ මාළේ අරගෙන මෙයා යනවා රත්තරම්බඩු සාප්පුවකට ඉතල කියන මෙන්න මේ බෙල්ලියන්ත මාළයක් තියෙන මට හම්බෙච්ච රත්තරම්බඩු කාරය අහනවා කොහෙන්ද මේක ගත්තේ මාළි චෙක් කරලා ඉවරලා අහන කොහෙන්ද ඔයා මේක ගත්තේ කොයාගේ බිල ගත්තු නෑ මේක මට පිටරටින් ගෙනත් දුන්නේ කියනවා ඔක්කොම බලලා කියනවා බොහොම කනගාටුයි මේක ඉමිටේෂන් මාළයක් මේක රුපියල් 50ක්වත් වටින්නේ නැහැ කියලා. මෙයාගේ ලෝකෙට මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. දෙනවා ඕක කියලා ඇදලා ගන්නවා මෙයා. ඇදලා අරගෙන යනවා කොහෙටද? ඊළඟ රත්තරම්බඩු තමයි මේ මාව රවට්ටලා මේක ගන්න හදන්නේ මේ. ඊළඟ ඒකෙත් කියන බලලා මේක ඉමිටේෂන් එක. දැන් එතකොට මෙයා බලනවා හොඳට බලනවා මේක දියා. ඉමිටේෂන් උදේට බලනවා දැන් මෙයා මෙයා මෙච්චර ඇලුම් කරපු මාළේ දිහා බලද්දි බලද්දි දැන් මෙයාට අර වටිනාකම පේන්නේ දැන් මෙයා කඩසාප්පු කීපයකට යනවා ගිල මෙයාට තාවුරු වෙනවා මොකද්ද ඔය වටින් නැති එක මෙයා හෙම්බත් වෙලා එනවා ගෙදර ආපහු ඇවිල්ලා මොකද කරන්නේ අර ඒ පෙට්ටිය අරගෙන මේ සිවුරට වීසි කරනවා වීසි කරනකොට වැඩ කරන ළමයා එනවා යාන කෙල්ලේ ඔබ මගුල් ගෙදර යන හිටියා නේද මාලයක් ඔය ඉඳා ගන්න මේක මෙන්න මේ මාලයක් තියෙනවා මේක අරගෙන පාවිච්චි කරපන් එකම මාලිට මොකද ඒ උනේ වටිනාකම මුල් කරගෙන නේද මේක උනේ අපිට උනේ තූකමයි අපිට මේ ඇහැ කන නාසය දිවකය මන ඒකයි බුදුරජාණන්සේ විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න කියන්නේ මේක අනිත්‍යයි කියලා. මේක දුකයි කියලා. මේක අනාත්මයි කියලා. මේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. අන්න එතකොට තමයි මේ වටිනාකම නැති වෙලා ඇත්ත පේන්න ගන්න. අන්න එතකොටයි මේකේ හිත බැස ගන්න නැතු යන්නේ. එතකොටයි චන්ද්‍රාගේ දුරවන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සම්පූර්ණ මිනිස්සෙක් නිරවුල් කරන්නේ. අනේ සම්පූර්ණ නිරවුල් කරලා දෙන්නේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ මේ යුද්ධ ගැනත් පෙන්වා දීලා තිබෙනවා මේ විදිහට. මේ කොල්ල කෝලහල කරන අය දන්නවනම් සඬු සරුවල් කරන අය දන්නවනම් පරේචන විජානන්ති මයමිත්‍ය යමාමසේ අපිමයි මේ අර්බුදයෙන් වෙනසිලා යන්නේ කියලා අනිත්‍යය දන්නේ නැහැ. යේච තත්ථ විජානන්ති තතෝ සම්මන්ත මේ තතෝ සම්මන්ති මේදග. යම් කිසි කෙනෙක් මේ කාරණාවල් දන්නවනම් එතකොට මේ කලකෝලහල ඔක්කොම සංසිඳෙනවා කියනවා. මේකෙන් වෙනසෙන්නේ අපිමයි කියලා දන්නේ නැහැ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ බලන්න කොයිතරම් පැහැදිලිව මේ සමාජගත අර්බුදේ මේ ලෝකයේ මේ අර්බුදේ තියෙන ආකාරය කොයිතරම් පැහැදිලිව පෙන්නනවද ඉතින් අපි හොඳට මේකෙන් තේරුම් ගන්න ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව පෙන්වා දෙනවා එහෙමනම් මේ ආරක්ෂා කිරීම රැක ගැනීමේ අරගලය මුළුමනින්ම නැත්තම් එයාට අර්බුදයක් හට ගන්නවද අර්බුදයක් හට ගන්නෑ හොඳම උදාහරණයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න මේ සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිසුන්ට අමාරුයි මේ නිසාමයි මොකද මේ ලෝකේ පුරුදු වෙලා තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ දෙයක් මේ කතා කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ උන්වහන්සේගේ පුතණුවන් අවුරුදු 7 බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා පැවිදි වුණාට පස්ස ආරියපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ පැවිදි වුණා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඒ තමයි රාහුල ස්වාමින් වහන්සේ උන්වහන්සේ චූටි කාලෙම අරහත්ත්වයට පත් වුණා දවසක් චාරිකාවේ වඩිද්දී එක්තරා අසපුවකට වැඩියා. ඉතින් ඒකේ සීනාසන. සීනාසන කියන්නේ මේ ඇඳවල් ආසන පනවල තිබුණා ස්වාමින් වහන්සේලාට. ත්‍රාවුල ස්වාමින් වහන්සේ අන්තිමට වැඩි බලනකොට හැම එකකම ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. හිස් ආසනයක් නැහැ. දැන් රාහුල ස්වාමීන් වහන්සේ කල්පනා කළා මං ඉන්නේ කොහෙද? සමහරට ඉතින් අර හිවන සලසන්න තැනක් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා සමහර අවස්ථාවල 1000 එහෙම වඩිනවනේ. ඉතින් ගිහිල්ලා රාහුල ස්වාමීන් වහන්සේ හොයලා බැලුව තැනක් නැහැ. ඊට පස්සේ මතක් වුණා වැසිකිළිය. වැසිකිළියට වැඩලා වැසිකිළිය පැත්තක වකුටු විලා වාඩි වුණා. වැසිකිළිය ඇතුලේ වාඩි වෙලා ඔළුව පාත් කරගෙන සතිපට්ඨානෙන් යුක්තෝ සීන් යුක්තෝ සතපුණා. මේ විදිහට හිතක් හදාගන්න එක ලේසි වැඩක්ද? ඒක ලේසි වැඩක් නෙමෙයි. උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ වැසිකිළියට වඩිනවා. වඩිනකට එළියේ ඉඳලා උගුර පෑදුවා. පාදිනකට රාහුල ස්වාමීන් වහන්සේත් උගුර පෑදුවා. බුදුරජාණන් වහන්සේව කවුද ඉන්නේ? ස්වාමීනි මම මේ රාහුල කිව්වා. ඇයි රාහුල මේ? ස්වාමීනි ඊයේ බැලුවා නවතින්න ඉඩක් නැහැ. මම මේ. ඉතින් බුදුරජාණන් වහන්සේට එහෙමනම් දුකක් ඇති වෙන්න ඕනේ නේ. අනේ මේ රම්මි සුරම්මි සුබ කියන මාලිගා තුනක් තිබිච්ච තනක මේ කුමාරයෙක් මේ වහන වෙලා හිතුණද දුකක් හිතුන්නේ? මොකද හේතුව? රැකගැනීමේ අරගලයක් හිතේ නැහැ. ඇයි ඒක නැත්තේ? මසුරුකමක් හිතේ නැහැ. ඇයි මසුරුකමක් නැත්තේ? තමා ඈත් කරගෙන ඉල්ලක් හිතේ නැහැ. ඇයි තමා ඈත් කරගන්න හිතේ නැත්තේ? බැසගැනීමක් හිතේ නැහැ. බැසගැනීමක් ගැයි හිතේ නැත්තේ? චන්දරාගයක් නැහැ. චන්දරාගි නැත්තේ ඇයි හිතේ? ලැබීම ගැන අදහසක් නැහැ. ලැබීම ගැන අදහසක් නැත්තේ ඇයි? සෙවීමක් නැහැ. සෙවීමක් නැත්තේ ඇයි? තණ්හාවක් නැහැ. අන්න බලන්න. එතකොට මේ විදිහට හිතක් දියුණු කරගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඇර අපිට මේ ලෝකෙ වෙන කිසිම තැනකින් සාක්ෂි නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි මේ සාක්ෂිය තියෙන්නේ. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් මනස, රාහුල ස්වාමින් වහන්සේගේ නිකලෙස් මනස වෙන කෙනෙක් නම් මෙහෙමද? ඇයි අපි නේද? කො අපිට තැන? ඇයි මේ කට්ටිය විතරක් ඉස්සරහ? ඇයි අපට? එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඒ ඔක්කොම හේතුව මොකද? අපිට අපේ කියලා තමා අයත් කොටසක් තියෙනවා කියන තණ්හාසගත හැඟීමෙන් අපි මේ දුක් දෙන්නේ. දැන් බලන්න හිතලා දැන් මේ අදහස නැතුව දැන් මේ එන පින්වතුන් මෙහෙට එනකට බලාපොරොත්තු වෙන්නේ මේ හෝල් එකේ වාඩි වෙන්න නෙවෙයි. මේ නිසා පියුබ්බි ගහක් යට ගලක් යට කොයි හරි තැනක වාඩි වෙලා ඉන්නව නිදහස. මොකද තමා අයත් කොටසක් ලබා ගන්න ඕනේ කියන අදහස නැතුව. අපි කිම කෙනෙක් ඉන්නව තමා අයත් කොටසක් ලබා ගන්න කියලා හිතාගෙන. ඒ කෙනා මෙතනට එන එකට තමා අයත් කොටස නැහැ. එතකොට මොකද වෙන්නේ? බලින්න පටන් ගන්නවා. ඇයි වෙනද මම මෙතන හිටියේ? කොහොමද මට මෙතන තියෙන තැන? කවුද මේක ගත්තේ? ඇයි මොකද මේ කියලා බැලුවට පස්සේ කොයිද පස්සේ තියෙන්නේ? අභ්‍යන්තර ප්‍රශ්නේ. තමන් දන්නේ නැහැ අභ්‍යන්තර ප්‍රශ්නේට තමන් මැදි වෙලා ඉන්නවා කියලා. ඇයි මම මෙච්චර කරනකෝ මට තැන? එතකොට බහැදිලා බලන්න මේ අපි දුක් විඳින්නේ තණ්හාව මුල් කරගෙන ඇති වෙච්ච දෙයකින් කියලා අපිට අවබෝධ කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ බණපදයක්මයි ඇසෙන්න ඕන. වෙන දෙයකින් නම් මේක අල්ලන්න බෑ. බලන්න මේ හිත ඇතුළගෙන කොයිතරම් සියුම් විදියට බලන්න පුළුවන්කම ඇති වෙනවද මේ පටිච්චසමුප්පාද ධර්මයෙන්?

රජතුමනි මේ මහා දහවලේ සේනාව පිරිවරගෙන මොකද මේ යුද්ධයකට යන ගමන්ද? එතකොට බුදුරජාණන් වහන්සේට කොසල් රජුරෝ කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේකත් විශාල යුද්ධයක්. මේ කුසල් ජනපදයේ මේ වනාන්තරයට වැදිච්ච අඟුලිමාල කියන භයානක හොරෙක් ඉන්නවා. මේ හොරා මිනිස්සු එනේන මිනිස්සු අල්ලගෙන මිනිස්සු මරලා හිට ඇඟිලි කපලා මාල දා ගන්නවා. සේනා යවුව යවුව යවන සේනාව මෙයාගේ අතින් ඝාතනය වෙනවා. ඒ නිසා අපි මේ සියලු සේනාව සන්නද්ධ කරගෙන මේ පිටත් වෙන්නේ මෙයාව එක්ක ඝාතනය කරන්න එක්ක ජීවග්‍රහයෙන් අල්ල ගන්න. බුදුරජාණන් වහන්සේ ඇහුවා, පින්වත් මහරජ, ඒ ඔබ කියන දරුණු සොරා මෙතන හිටියොත් ඔබ මොකද කරන්නේ? ඈ ස්වාමීනි, ඒ ඔබ කියන දරුණු සොරා යම් හේකින් මහන වෙලා මෙතන හිටියොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි, එහෙමුණුත් මම මේ මාගේ විජිතේ සිටින මේ ස්වාමින් වහන්සේලාට වගේම මම සිව්පස්යෙන් උපස්ථාන කරනවා, ගෞරව කරන, වඳිනා, පුදනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ නමකට වදාලා අඟුලිමාලට එන්න කියන. අඟුලිමාල හාමුදුරංගු දැක්ක විතරයි කුසල් රජුරෝ ගැහින්න පටන් ගත්තා. ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ආදී වුණා. මේ බලන්න කිව්වා, යා මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මුලිනු පුටා දාම්ම දැම්මේ නැද්ද? ඊට පස්සේ අඟුලිමාල කවුද? අන්තිම අහිංසක කෙනෙක්, කුරාකෝබී කෙරේවත් හිංසාවක් නැති කෙනෙක්. අන්න බලන්න ඔය ජීවිත අනුභවයෙන් ඇති වෙන ඔය ගතිය ඇති කරගන්න වෙන කිසිම ක්‍රමයකට පුළුවන්ද? કૃතිම විදියකට පුළුවන්ද? බෑ. අන්න ඒකයි මේ අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ ජීවිතය අවබෝධ කිරීම පිණිස බව. ඒක නිසාමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුළුවන් වුණේ අර දරුවෙක් ප්‍රසූත කරන්න අම්ම කෙනෙක් වැළපි වැළපි කෑග ගහ ඉඳෙද්දි ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේට සෙත් පතලා ආශිර්වාද කරන්න පුළුවන් වුණේ ඒ මෑණියන්ට. ඒකට පේන අපිට මේ හිතක තියෙන වෙනස ඇති කරන්නේ මේ ධර්මයේ විසින්. අත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් ප්‍රභාකරම් මිලාට හාඳුනනම කරුණත් කරුණාමයි. එහෙනම් මේ එහෙනම් ඒකට තව එකතු වෙනා මෙත්තාත් එකතු වෙනා මුදිතාත් උපේක්ෂාත් එකතු වෙනවා. දැන් කරුණාකවට කරුණා මාත්‍රයක් තියෙනවද? ආනේකයි. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියන් නම් එබඳු එකක් අපිට දකින්න ලැබෙනවා. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් මිනිස්යාගේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නේ උපුටලා පැත්තකට දානවා. ප්‍රශ්න ඉවරයි. අපි පිටින් එහෙම තිස්සෙම මේ නලෝ නලෝ තියාගන්න හදන්නේ. පිටින්නේ අන්න බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනි, සුවපත් වූ ජීවිතයක් මේ ධර්මයෙන් අපේක්ෂා කරන්නේ. වාද කිරිල්ලක් හෝ අමුතුවෙන් අයිති ප්‍රයෝජන ගැනීමක් හෝ එහෙම දෙයක් නෙමෙයි, සුවපත් වූ ජීවිතයක්. එතකොට සුවපත් වූ ජීවිතයක් නම් ධර්මයෙන් අවබෝධ කරන්නේ, ධර්මයෙන් අපේක්ෂා කරන්නේ. මේ සුවපත් වූ ජීවිතය ඇති වෙන්නේ निराකූල අවබෝධය මත. අවුල් වියවුල් නැති අවබෝධයේ මත තමයි ඒ සූපත් වූ ජීවිතේ සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම මට මතක හැටියට භද්දිය. රජකුමාරයෙක්, රජ කෙනෙක්. මේ හුදෙකලාව ගිහිල්ලා මේ ගස් යටට වෙලා අනීසපයි. අනීසපයි කියලා. මහණෙනි චලුත හිටිය හාමුදුරුවන්ට දැක්ක මියා පෙන්ලකුවා, මියා මෙන්න රජ කෙනෙක් මහණ වෙලා ඉන්නේ කියලා. ඉතින් යනකොට මේ අනීසපයි කිව්වා. මොනවා?

බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ස්පර්ශේ සයවැදෑරුම් ස්පර්ශේ. එතන මෙතන ස්පර්ශය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වෙත් ඇහි ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ, මනසේ ස්පර්ශේ මිස වෙන එක නොවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්පර්ශේ කොහේවත් නැත්තම් කොතනකවත් නැත්තම් මොනම ආකාරයකින්වත් නැත්තම් මොනම ක්‍රමයකින්වත් නැත්තම් මොනම විදියකින්වත් නැත්තම් මේ ස්පර්ශේ නිරුද්ධ වුණාම විඳීම ඇති වෙනවාද නැහැ. එහෙමනම් මේ විඳීමට මුල, විඳීමේ මූලික කාරණේ, විඳීමට හේතුව, විඳීම හට ගැනීම කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ස්පර්ශය ගැන. නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇතිවන්නේ කියලා කරුණක් කියවුණා. අනේ කාරණේ මෙන්න මෙහෙම ඉගෙන ගන්න. මේකේ බුදුරජාණන් වහන්සේ නාම රූප කියන දෙකට විශේෂ නම් දෙකක් පාවිච්චි කරනවා. නාමකාය රූපකාය කියලා. මොකද්ද පාවිච්චි කරන නම් දෙක? නාමකාය රූපකාය කියලා. එතකොට මේ නාමකාය රූපකාය කියන දෙකට තවත් වචන එකතු වෙනවා. මම ඒක කියා දෙන්නම් හිමීට. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ නාමකාය කියන එක යම් යම් සටහන් අරමුණු, සටහන් අරමුණු, නිමිටි, හැඩවැඩ ආදීන් තමයි මේ නාමකාය ඇති වෙන්නේ. ඒ කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන මේවා තිබෙන්නේ මේ අපිට පේන දේවල්, ඇහෙන දේවල්, දකින දේවල් ආදී මේ හැඩයක්, සටහන, නිමිත්තක් මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ වදාළ මේ නාමකයේ මේ සටහන, නිමිත්ත ආදී නැත්තම් රූපකයි අදිවචන සම්පස්සයක් තිබේද? මේක මම තෝරලා දෙන්නම් ඔබට. දැන් මොකද බුදුරජාන් වහන්සේ අසූ ප්‍රශ්නේ? නාමකයේ සටහන්, නිමිති, හැඩවැඩ මුකුත් නැත්තම් රූපකයේ අදිවචන සම්පස්සයක් තිබේද? අදිවචන කියලා කියන්නේ යමකට පාවිච්චි කරන නම. අදිවචන කියන්නේ මොකද්ද? යමට පාවිච්චි කරන නම. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම බ්‍රහ්ම කියලා කියන මව්පියන්ට කියන නමක් බ්‍රහ්ම. උදේ බ්‍රහ්ම කියන්නේ කාටද? මව්පියන්ට තියෙන අදිවචනයක් බ්‍රහ්ම. උදේ මව්පියන්ව හඳුන්වන්න කියන තව නමක්. ඒ වගේ මේ නාමකයෙන් යමක් හඳුන්වන්න නැත්තම් රූපකායේ අදිවචන සම්පස්සයක් තිබේද කියලා අහනවා. දැන් ඒ කියන්නේ මේ අපි හැමතිස්සෙම කතා කරනවා නම් වචනකින් යමක් ඒ කතා කරන දේ නැත්තම් මේ රූපකායේ අදිවචන සම්පස්සය, ඒ කියන්නේ රූපකායේ නම හටගන්නේ නැහැ. දැන් මේ වගේ මම කියනවා මෙහෙම. කෙස්. කෙස් කියමුට මතක් වෙන මොකද්ද? කොණ්ඩේ. එතකොට ඒක තමයි රූපකාය පිළිබඳ තියෙන නම. කොණ්ඩේ තමයි රූපකාය. ඒකට තිබිච්ච නම මොකද්ද? කෙස්. දැන් මං කියන කොස්. කොස් කියවම මතක් වෙන මොකද්ද? කොණ්ඩේ. කොස් මතක් වෙන්නේ. එතකොට ඔබට කියනවා කෙස් කොස් වෙන් කරන්න. එතකොට කෙස් කියවම පේන්නේ කොණ්ඩේ. කොස් කියවම පේන්නේ කොස් ගෙඩිය. එතකොට බලන්න මේ කෙස් කොස් කියලා අපි නම් දෙක කිව්වහම අපේ හිතේ මැවෙනවා කෙස් ගෙඩිය. නමුත් ඒක අපිට හැබෑවට දකින්නත් තියෙනවා. එතකොට ඒක තමයි රූපකායේ අදිවචනය. දැන් අර කොස් ගෙඩියේ ඒ ගෙඩියට අපි කිව්වා කොස් කියලා. ඒකට තව කියනවා කෙරලි කියනවා. ඒ ඔක්කොම රූපකායේ අදිවචන. එතකොට කෙස් වලට කියනවා කොණ්ඩේ කියනවා, කේස කියනවා නේ. ඒ ඔක්කොම රූපකායේ අදි වචන. එතකොට නාමකායේ එක තිබුණ නැත්තම්. ඒ කියන්නේ කොස් කියන වචනේ තිබුණ නැත්තම් ඒක හඳුන්වන්න අපිට ඒක කතා කරන්න බෑ. දැන් කොණ්ඩේ ගන්න කොණ්ඩේ කියන වචනේ කිස් කියන වචනේ තිබුණ නැත්තම්. දැන් අපි කියනවා මෙන්න ඔයාගේ අවුල් වෙලා. මොකද්ද? අවුල් වෙලා. මොකද්ද? එතන අපිට කියන්න එන අර වචනේ මොකද්ද? ඔව්. ඇත්ත මොළේද? පැටලෙනවනේ. මෙන්න ඔයාගේ අවුල් වෙලා කියනවා අපි. එතකොට අහනවා මොකද්ද අවුල් වෙලා තියෙන්නේ? ආ කිස්. ආ රූපකායි අදිවචනේ තමයි ඒක. එතකොට රූපකය අදිවචනයක් තියෙන්නේ නාමකයයි. ආ මේක කියන මෙහෙම. එතකොට නාමකයයි දැන් රූපකයයි දැන් රූපකයයි කිව්වේ දැන් සතර මා ධාතුන් හටගත්තු ඒවයි. ඒවා තිබුණ නැත්තම් රූපකයක් නැත්තම් නාමකයයි පටිඝ සම්පස්සයක් හැදේවිද කියලා ඔන්න වචනේ. මොකද්ද වචනේ? නාමකායේ පටිඝ සම්පස්සය. ඒ කියුවේ දැන් කෙස් කෙස් කියලා එකක් තිබුණ නැත්තම් අපිට හදන්න නමක් ඕනේද? එහෙනම් කෙස් කියලා රූපකායක් තිබුණ නැත්තම් අපේ කතාබස් කරණේ වට සංඥාවකට විඳීමකට චේතනාවකට මානසිකාරයකට යමක් තියෙනවද? නැහැ. මෙහෙනම් ඒ ඔක්කොටම හේතුව කෙස් කියලා දෙයක් තිබීම. එතකොට මේක කියන්නේ එකයි නාමකායේ සටහන් නිමිති තිබිච්ච නිසා තමයි රූපකායේ আদি වචනයක් මේ රූපේට නම් දාන්නේ. රූපකාය තිබිච්ච නිසා තමයි නාමකායේ පටිඝ සම්පස්සේ. නාමකායේ පටිඝ සම්පස්සේ පටිඝ කියන්නේ එතන තරහ නෙමෙයි. ඒකෙන් නාමකායෙන් රූපේ ගැන හඳුන්වන එකට කියනවා පටිඝ සම්පස්ස කියලා. ඒක තිබුණ නැත්නම් හඳුන්වන්න බෑ අපිට. දේනම් දැන් ඔබට තේරෙන්න තියෙයි මං උත්සාහ කළා ඒක තෝරලා දෙන්න උපමාවකින්. ඔබට දැන් ඒක තේරෙන්න ඇති. අන්න එතකොට ඔබ තේරුම් ගන්න මේ නාම රූප දෙක එකිනෙකට වෙන්කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාමකායේ රූපකායේ තියෙන සටහන් නිමිති ආදී කිසිම දෙයක් නැත්තම් නාම රූපකායට එහෙමනම් අදිවචන සම්පස්සේ කියලා එකක් හැදෙන්නෙත් නැහැ. පාටික සම්පස්සේ කියලා එකක් හැදෙන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මේ නාම රූපවල තියෙන සටහන් නිමිති ආදී දේ නිසා තමයි මේ දෙක නාම රූප කියන දෙක නාමකායේ පටික සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් තියෙන. එතකොට මේ නාම රූප දෙකේ සම්මිශ්‍රණය තිබුණ නැත්නම් ස්පර්ශයක් තියනවද කියලා අහනවා. ස්පර්ශයක් නැහැ කියනවා. දැන් ඔබ දන්නවද දැන් ස්පර්ශය මතක් කරන්න දැන්. ස්පර්ශ කිව්වද දැන් ඇහි ස්පර්ශය මතක් කරන්න. ඔන්න දැන් ඇහක් තියෙනවා. ඊළඟට ඇහැ ඉස්සරහට රූපයක් පේනවා. එතකොට විඥාණයෙන් ඒක දැනගන්නවා. මේ සිදුවීම වෙන්නේ නැහැ කියනවා. නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් නැත්තම්. හරි බුදුමයි බුදුරජාණන් වහන්සේගේ විස්තරනේ. මේ පටිසම්පාදයේ ගැඹුරුයි කියන එක ගැඹුරු තමයි නේ. මොකද දැන් බලන්න. දවි කොච්චර කාලයක් තිස්සේ මේ පටිච්චසමුප්පාදේ අපි අහනවද නේ? හැබැයි මේක තේරුම් ගන්න පුළුවන් මේකට උවමනයි අර යෝනිසෝ මනසිකාරය. දැන් බලන්න දැන් අපි ඇහැ කියනවා. දැන් ඇහැ නාම රූප නිසානේ. ඒ කියන්නේ එහෙම සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේවල් ස්පර්ශ විඳින් මේ ඔක්කොගෙම එකතුවක් නිසා තමයි ස්පර්ශය කියන එක තියෙන්නේ. නැත්තම් ස්පර්ශයක්? දැන් විඥානිත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇහෙත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. එතකොට බලන්න. එහෙනම් මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරගින් අහනවා ආනන්දය යම්මාකාර සටහන් වලින් යම්මාකාර නිමිති වලින් යම්මාකාර විස්තර වලින් මේ නාම රූප නැත්තම් ඒ ආකාර වූ ස්පර්ශයක් ඇති වෙයිද කියලා. ස්පර්ශයක් ඒ ආකාරය ඇති වෙන්නේ නැහැ කියනවා. කියනවා ආනන්ද ඒ නිසා නාම රූපේට ස්පර්ශයට ඕකමයි හේතුව. ඕකමයි නිදානේ. ඕකමයි මූලික කාරණේ. මොකද්ද? නාම රූප. එහෙනම් ස්පර්ශයේ තියෙන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ දැන් අපි නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ කියලා ඉගෙන ගත්තා. මේක කෙලින්ම සලායතන අතෑරලා නාම රූප පත්‍ය පස්සෝ කියලා. ඒතර ඒක නාම රූප පත්‍ය පස්සෝ කියන එක නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකට තමයි කෙලීමයි තියෙන්නේ ආයතන 6. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා ඉරයි අපි මේ ධර්මස්වාමී කිව්වේ. මේ මේ අපි හොයාගන්නේ වහෝ අපි මොකද අපිට කවදාවත් මන්ද මට නම් කොච්චර හිතුවත් අහස පොළොව ගැටලන කල්පනා කළා මේක නම් මට අහුවෙන්නේ නැහැ තනියම හිතුවනම් ඔබට අහුවේද කොහේ අහුවෙන්නේද මේ අපිට හොද්දාක් හරියට හදා ගන්න බැරුව නේද ඒකට කොච්චර ලුණු වැඩි වෙනවා ඇඹුල් වැඩි වෙනවා ඒක පදම ගන්න බැරුව අපි කොහොමද මේ පටිච්චසමුප්පාදේ පදම ගන්න එතකොට පටිච්චසමුප්පාදේ පදම ගන්න නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්මයි ඉගෙනගෙන ඒ ඉගෙන ගැනීමෙන්මයි මේක කරන්න තියෙන්නේ. තනියම හිතන්න පටන් ගත්තොත් දැන් මට හම්බෙලා තියෙනවා මේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව අවුරුදු ගණන් තනියම ඉන්න අය. ඒක තැන කරගෙනවා මෙරිගුරම් වගේ. ඇයි එයාට කොච්චර ඇවිදිනවා වගේ තේරුණත් ඔව් ඒක තැන මේ රවුම යන්නේ. මේ ඒක තැන යන එක නවත්තලා දිශාවකට ගමන් කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට ඉගෙන ගැනීමෙන්. දැන් අර මතක තියාගන්න මේ හැම එකෙම උගන්වන දේ අපි හැම නිතර මේ ධර්මයේ පරිශීලනය කරන්න ඕන. නිතර මේ ධර්මයේ දැන් අපි කියමු කලින් සූත්‍ර දේශනාවක් ඉගෙන ගත්තා කියලා. ආ ඒක දැන් කලින් ඉගෙන ගත්තා දැන් ඒක ඕනේ නැහැ. දැන් ගන්න ඊළඟ එක. ආ ඊළඟ එක ඉගෙන ගත්තා දැන් ඒක ඕනේ නැකෝ ඊළඟ එක. එහෙම නැහැ මේකේ. මේක එකම එකක් වුණත් 10000 වරක් ඉගෙන ගත්තත් මේකේ අවබෝධයට රුකුලක් මිසක් අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වුණා නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා කියලා ඉතාම ආශ්චර්යවත් විග්‍රහයක් කළා. ඒ විග්‍රහ හරි පුදුම සහගතයි. මට මේක තේරුම් ගන්න බැරි විට ගොඩාක් කල්. මේක මමම හිතලා බැලුවා මේක කොහොමද මේක තේරෙන්න ගන්න කියලා. ඊට පස්සේ දැන් මට මේක මේ විදිහටයි කියලා මේක තේරුණේ. ඔබත් ඉතින් ඒ අනුසාරයෙන් බලන්න උත්සාහ කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප ප්‍රත්‍යින් දැන් නාම ප්‍රත්‍යින් ස්පර්ශේ. එතකොට නාම රූප හටගන්නේ විඥාණයෙන්. විඥාණය හේතු කරගෙනයි නාම රූප හටගන්නේ කියන කරුණක් තියෙනවා. මේ කරුණ තේරුම් කළ දීම පිණිස බුදුරජාණන් වහන්සේ ඔන්න විග්‍රහයක් කරනවා. මේක හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ මේ උපමාව අහපු ගමන් ප්‍රශ්නේ විසදෙනවා. බලන්න මේක හරිම පුදුමයි. අපි වගේ නම් අපි හිතාමතා උපමාවල් දෙන්න ගියා නම් පැටලෙනවා. මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්තරේ. උන්වහන්සේ අහනවා මේ ආනන්ද මව් කුසක විඥානයක් බැසගත්තේ නැත්තම් ඒ මව් කුස තුල නාම රූප කියලා දෙයක් වර්ධනය වේවිද? හරි සරලයි. මව් කුසක විඥානයක් බැසගත්තේ නැත්තම් ඒ මව් කුස තුල නාම රූප කියලා දෙයක් වර්ධනය වේවිද? නැහැ. මොකද මේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විඥානයේ හේතු කරගෙනයි නාම රූප හටගන්නේ කියන එක පෙන්වන්නයි මේ හදන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම. මව් කුසක විඥානයේ බැසගෙන තිබිලා ඒ මව් කුසින් ඒ විඥානයේ චුත වුණාට පස්සේ උපත කරා ඒ නාම රූප සකස් වේවිද? ඒ නෑ. දැක්කනේ. එතකොට අපි කිම් ඔන්න මව් කුසකට දරුවෙක් පිළිසිඳ ගත්තා. ඔන්න මාස 3යි මේ මව් කුස තුල මේ දරුවා මැරුණා. ඒ කියන්නේ විඥානේ චුත වුණා. ඊට පස්සේ වැඩේ ඉද ඉවරයි. වර්ධනේ ඉවරයි. ආන්න එහෙනම් පේනවා විඥානේ හේතු කරගෙන තමයි නාම රූප සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට උන්වහන්සේ තවත් උදාහරණයක් ගන්නවා. ඉපදිච්ච පුංචි දුවෙක් දුවක් හෝ පුතෙක් පොඩි දරුවෙක් හෝ දැරියක් ඉපදිලා ඉන චූටි කාලේ පුංචි සංදීයේදීම මෙයාගේ විඥානය චුත උඩෝ. ඒ කිව්වේ මරුණෝ. එයා ඊට පස්සේ උස මහත් වෙලා යයිද? ඈ යන්නේ. මොකද විඥානේ චුත වෙලා. එහෙනම් මේ නාම රූප වර්ධනයේට සම්පූර්ණම හේතුව විඥානය. මේ බලන්න කොයි තරම් සරලද කියලා. අපි මේ පටලව ගන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහට ඉගෙන ගන්න නැතුව අපි මේ අපේ පටලවිලි ඔස්සේ අපි ඉගෙන ගන්න හදනවා. එතකොටයි මේ පටලවිලි යන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කළා නාම රූප හේතු කරගෙන. මේකේ තියෙනවා තස්මාති ආනන්ද, ඒ නිසා ආනන්දේ මේ නාම රූපේට ඕකමයි හේතුව, ඕකමයි මූලික කාරණය, ඕකමයි නිදාණය. මොකද්ද? විඥාණය. තේරෙන්නේ? තේරෙනවනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා, බුදුරජාණන් වහන්සේ කියා දෙනවා විඥාණය පවතින්නේ නාම රූප හේතු කරගෙනයි කියන කාරණා මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියනවා. ආනන්දය, මේ විඥානයේ නාම රූපේ පිහිටා නොතිබුණොත් උපතක් කරා ගින් ජරා මරණ ආදී ඇති වේවිද කියලා අහනවා. එහෙනම් විඥානයේ නාම රූපේ පිහිටලා තිබ්බොත් තමයි විඥානිට තමත්මත් තියෙන්නේ. එතකොට නාම රූප හේතු කරගෙන තමයි එහෙමනම් විඥානයත් පවතින්නේ. එතකොට මේ විඥානේ මේ විදිහට පවත් ගත්තොත් තමයි කියනවා ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ. අනාගතයේ මේ ජරා මරණ දුක් හට ගැනීම පවතින්නේ ආන්න මේ සිදුවීමටයි කියනවා. ඒ කියන්නේ මේ විඥානයේට එහෙමනම් මේ විඥානයේට මූලික කාරණේ ඕකමයි. විඥාණයට හේතුව ඕකමයි. විඥාණයට උපකාරක ධර්මයේ ඕකමයි. මොකද්ද? නාම රූප. බුදුරජාණන් වහන්සේ වදාළ උතනින් සංසාර ගමන පිළිබඳ කතන්දරය ඔච්චරයි කියනවා. මේක තියෙනවා එත්තවත ආනන්ද ආනන්දේ උපමන කිම්ම ජායේතව උපදීනවා කියන කරුණ. ජීයේතව දිරනවා නාකි වෙනවා කියන කරුණ. මීයේතවා මැරෙනවා කියන කරුණ. චවේතවා චුත වෙනවා කියන කරුණ. උපවජ්ජේතවා ආයමත් උපදිනවා කියන කරුණ තියෙන්නේ ඔච්චරකින්මයි. කොච්චරකින්ද? නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතිනවා, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප පවතින කෙන මේ සිදුවීම මත කියන මේ ලෝකයේ තුල ජරා ව්‍යාධි මරණ යලි ඉපදීම ඔක්කොම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඉත්තාවත අදිවචනේ පතු මෙපමණකින්මයි නංගෝත්ති සිරිය ලතා සෝම ලතා ගිරිගෝරිස් මේ ඔක්කොම තියෙන්නේ කොපමණකින්ද? නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතිනකම්, විඥානපත්තින් නාම රූපවාදීනිකම් කියලා මේ ඔක්කොම තියෙන්නේ. ඒතාවතා නිරුත්තිපතෝ ඉපමණකින්මයි කියන මේ විස්තර විග්‍රහ, මෙයා ලස්සනයි, මෙයා අවලස්සනයි, මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා කැතයි, මේ ඔක්කොම මෙයා දක්ෂයි, මෙයා අදක්ෂයි, මෙයා වාසනාවන්තයි, මෙයා පින්වන්තයි, මේ ඔක්කොම තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානී පවතිනක, විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතින. එත්තවත විඥාත්තිපතෝ එතකින්ම තමයි ඔක්කොම සම්මුති ටික තියෙන්නේ. එත්තවත පඤ්ඤාවචරං එපමණ කිම්මයි ප්‍රඥාවේ සැරිසැරීම. මේවා අනිත්‍යයි කියන්නත්, දුකයි කියන්නත්, අනාත්මයි කියන්නත් නුවණින් විමසන්නත් මේ ඔක්කොම තියා කරන්න පුළුවන් කුමක් පවතින තාක්ද? නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතින තාක්, විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතින තාක්. ඉත්තවතා වට්ටං වත්තති උපමනකින්මයි සංසාරයේ තිබෙන්නේ. එහෙනම් සංසාරය කියන්නේ මොකද්ද? අපිට සංසාරය කියන්නේ අද්භූත සත්ත්ව කොට්ටාසයක් නෙමෙයි, අපි මේ පැවැත්මට මේ සංසාරය කියන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානීය පවතිනවා, විඥානීය ප්‍රත්‍යයෙන් නාම රූප පවතිනවා කියන මේ හේතුඵල ධර්මයේ පැවැත්මයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තමයි, නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චයතාය පවත්තති. නාම රූපං කිවි නාම රූපය සහ විඥානේන විඥානයත් එක්ක අඤ්ඤමඤ්ඤ පච්චයතාය එකිනෙකට උපකාර වීමෙන් පවත්තති පවති. එතන නාම රූප විඥානයත් එකිනෙකට උපකාර වීමෙන් පවති. ආන්න ඒක තමයි මේ සංසාරේ. බලන්න මේක මේ විදිහට විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ලෝක දහතියේ පහළ වෙනවා නම් කවුද? බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ ආකාරයේ විස්මිත ධර්මයක් කියන්න පුළුවන්. ඊරවස බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන මේ ආත්ම දෘෂ්ටිය ගැන. ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මමයේ මාගේ කියමින් මාගේ ආත්මය තමාගේ වශයෙන් ගත හැකි යමක් ගැන දරණ මතයේ ආත්ම දෘෂ්ටිය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ හරියට හිටියා. මේ කාලේ නෑ. මොකද? ඒ කාලේ හරියට හිටියේ මොකද? ආත්මයක් තියෙනවද නැද්ද, නිත්‍යයිද අනිත්‍යයිද, ඒ ආත්මේ මොන වගේ එකක්ද, ඒක රූපෙන් හටගත්තු එකක්ද, ඒක ලොකු එකක්ද, ඒක පොඩි එකක්ද, මේ නොයෙක් මත. ඒ මොකද ඒ කාලේ තිබුණා බැවුම්කාර වාදයට එරෙහි නිදහස් චින්තනයක්. අනේ නිදහස් චින්තනය තුළ තමයි ඒව කතාබස් කළේ. මේ කාලේ ඒව නැහැ. ලෝකේ ප්‍රධාන වශයෙන් තියෙන සියලු ආගම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක දේවවාදේ, බහුදේවවාදේ කියලා. ඒක දේවවාදී කියන්නේ මොකද්ද? එකම දෙවි කෙනෙක් විතරක් පිළිගන්නවා. ඒ දෙවිය තමයි මවන්නේ, ඒ දෙවිය තමයි ලෙඩ කරවන්නේ, ඒ දෙවිය තමයි සතුට දෙන්නේ, ඒ දෙවිය තමයි මරන්නේ, ඒ දෙවිය තමයි ආයෙ එක්කගෙනත්. ආන් ඒක මොකද්ද? ඒක දේවවාදී. ඒක දේවවාදී තුළ මිනිස්සුන්ට හිතන්න ඉඩක් දෙන්නේ නැහැ. ඊළඟ එක මොකද්ද? බහුදේවවාදී. ඊළඟට ඒක දේවවාදී බහුදේවවාදී මිශ්‍ර විච්ඡ දේවවාදයකුත් ලංකාවේ දැන්ට ලෝකේ තියෙනවා. බහුදේවවාදී කියන්නේ මොකද්ද? එක එක වැඩ කොටස් වලට දෙවිවරුපත් කරගන්නවා. සින්දු කියන්නේ, නටන්නේ, නාටකම් වලට කවුද අධිපති? සරස්වති. බුදුදහමද? නෑ. ඊළඟට සල්ලි හම්බ කරන්න අධිපති ලක්ෂ්මී. ඉගෙන ගන්න අධිපති ගණේෂ්. එතන මේ එක එක්කිනාට එක එක පවරලා තියෙනවා. එතන මේව අදහන මේක මොන ධර්මයේද? Hindu ධර්මයේ. ඒක බුදු දහම නොවේ. ඒක තිසරණේට තිසරණ සමාදන් වෙච්ච කෙනෙක් කවදාවත් ඊව සරණ යන්නේ නැහැ. ඒක කියන්නේ බහුදේවවාදී කියලා. ඊළඟට දැන් වර්තමානයේ කතෝලික ආගමේ නම් ඔය අදහනවා මඩු කියලා මාතාවක්. ජපමාල මාතාවක් යයි, මරිය මාතාවක් යයි. මේ මාතා වන්දනාව මූලික කතෝලික ආගමේ තියෙන එකක්ද නැති එකක්ද? නැති එකක්. මේ පෙරදිග රටවල් ලාක්වණය කරන් ආවට පස්සේ මේ පෙරදිග තිබිච්ච මාතා වන්දනාව ඒ ආගමට එකතු වුණා. නැත්තං එහෙම මේ මඩු කියලා කොහෙද ඉන්නේ අම්මලා? ඉන්නේ? එහෙම නෑ. ඒවා ඉස්සර පරණ මේ පන්සල්නේ. ඒ ඔක්කොම පරණ පන්සල්. එතකොට මේ දැන් එතකොට ඒවා ඊළඟට අන්තෝනී අදහනවා, සිබස්තියන් අදහනවා, මේ වගේ අදහනවා. ඒ දැන් එතකොට ඒ අදහන්නේ බහුදේවවාදයක් නේද යන්නේ? ඒක දේවවාදී අස්සින් බහුදේවවාදයක් කියනවා. මොකද මිනිස්සුන්ගේ ඒ අවශ්‍යතාවලට මේගොල්ලන්ට ඉදිරිපත් කරගන්න ප්‍රතිකර්ම නැතුව ගියා. නැතුව ගියාන පස්සේ මොකද කළේ? ඒ දෙවිවරු මේගොල්ලෝ විසින් හදාගත්ත මේ දෙයට මේ අය කියලා. එහෙමයි කරන්නේ.

ඒඩ්ස් වෛරස් දාලා. ඔන්න බලන්න පතුරු උනේ හැටි ආගන්. ඒ ආගන් තමයි මේ රටට මේ ඇවිල්ලා සබන් කෑල්ලක් දිදී ටකරන් දිදී මේ පතුරවන්නේ. ඊට පස්සේ ඒ ඒඩ්ස් රෝගින් සුවපත් කරන්න යන්නේ කවුද? ඒගොල්ලමයි. ගිහලා ලොකු තඩි කුරුස එල්ල ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර කැඳ එකක් අරන් ගිහලා පොනවා ලෙඩ්ඩුන්ට. නමුත් මේගොල්ලමයි මේ වෛරසය දෙන්නේ. ඔක තමයි ඇත්ත තත්ත්වය. ඊට පස්සේ මේ අප්‍රිකානු ජනතාව අභාවයට පත් වෙලා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ සුද්ධ ටික පදිංචි වෙලා දැන් ඉන්නේ. ඒ මුස්සුන්ගේ අතේ රත්තරන් ආකාර ටික. ඩියමන්ති ආකාර ටික. ඒකයි මේකේ ප්ලෑන්. එහෙම යන ලෝකයක් මැද්දි තමයි ඔබට මේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඉතින් මේකේ වටිනාකම ඔබ මනාවකට හඳුනාගෙන තියෙන්න ඕනේ. මනාවකට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මැද පෙරදිග උපන්නා නම් ඔබට කවදාවත් මේ තමා තුළින් විසඳාගත හැකි ධර්මයක්, තමාට තමාගේ නිදහස් විය හැකි විශ්වජනක විද්‍යානුකූල චින්තනය ඔබට ලැබෙයිද? කිසි දවසක නෑ. බටහිර රටක උපන්නා නම් ඒත් නෑ. ඒ නිසා මතක තියාගන්න, මේ ලෝකයේ තුල ධර්ම දීපේ වෙච්ච මේ රටේ තවමත් මේක තියෙනවා. මේක ආශ්චර්යයක්. ඉතින් ඔබට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට නෝනෙන් විමසගෙන විමසගෙන විමසගෙන ගිහිල්ලා අවබෝධය කරා යනවා නම් ආනේ කෙනා කොහේවත් දකින්නේ තමාගේ වසඟේ පවත්විය හැකි රූපයක් දකින්නේ. තමාගේ වසඟේ පවත්විය හැකි වේදනාවක් දකින්නේ. තමාගේ වසඟේ පවත්විය හැකි සංඥාවක් දකින්නේ. තමාගේ වසඟේ පවත්විය හැකි සංස්කාර දකින්නේ. තමාගේ වසඟේ පවත්විය හැකි විඥානය දකින්නේ. මෙයා ජීවිතය අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉබඳු එක්කෙනෙක් රහතන් වහන්සේ මරණින් මත්තේ සිටීද නැද්ද ආදී මතවල එල්බගෙන දුක් දින්නේ. මොකද මෙයා නිදහස් මනසකින් යුක්තයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විඥානයේ පවතින තැන් හතකුයි ආයතන දෙකක් කියලා. මේකට කියන්නේ නව සත්තාවාස කියලා. මෙන්න තියෙන මේ විඥානක්ඛිතියක් විඥානයේ පවතින ලෝකයක්. ඒ තමයි නානත්ත් කායා නානත්ත් සංඤේ. නානත්ත් කායා කිව්වේ ශරීරවලිනුත් එක එක විදියයි. මේ අපි ශරීරවලින් එක එක විදියක් නේ. නානත්ත් සංඤේ හැඟීම්වලිනුත් එක එක විදියයි. ඒ තමයි මිනිස්සු, ඇතම් දෙවිවරු, ඇතම් අපායගත සතු. නානත්ත් කායා නානත්ත් සංඤේ. මේක බුදුරජාණන් වහන්සේ සම්පූර්ණව අවබෝධ කළා. ඊළඟට මේ ලෝක සිටිනවා නානත්ත් කායා ඇඟවල් වලින් වෙනස්. ඒකත් සංඤේ හැඟීමෙන් එකයි. දැන් අපි මෙහෙම කිව්වොත් දැන් ඔන්න මෙතන හිටියා කියමු අපි 5000ක් අපි ඔන්න 5000ම වාඩි වුණා. 5000ම ඇස් වහගත්තා. 5000ම භාවනා කරන්න පටන් ගත්තා. 5000ම මෛත්‍රී වැඩුව කියමු. 5000ම හිත සමාධි වුණා. 5000ම පළවෙනි ධ්‍යානෙට සමාය වුණා කියමු. දැන් එතකොට හැඟීම් වලින් එකයි. ශරීර වලින් වෙනස්. ආන් එහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයක් තියෙන තමයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම ලෝකේ පළවෙනි බ්‍රහ්ම ලෝකේ ඒ වගේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒක නෙවෙයි කය වලින් දෙවිවරු වෙනස් වෙනස්. හැඟීමෙන් සමානයි. තව කොටසක් ඉන්නවා ඒකත් කාය. ශරීර වලින් එකයි නානත් සංඤේ. හැඟීම් වලින් වෙනස්. ඒ තමයි ආභස්වර දෙවියෝ. දැන් ඊගේ තේරුම තමයි දැන් අපි කිම අපි 5000ම එක වගේ නම් S2 එක වගේ නම් කොණ්ඩේ එක වගේ නම් හිනාව එක වගේ නම් කතාව එක වගේ නම් යන්නේ අපි එකිනෙකා තුල මොකද්ද අපිට හඳුනගන්න පුළුවන්ද වෙනස? බෑ. එහෙනම් හොයාගන්නේ කොහොමද? දැන් ඒ දිවිලක හොයාගෙන මං කල්පනා කළා නිකන් බලන්න. එතකොට එක එකිනෙක හඳුනගන්නේ කොහොමද? ආ හිත දිහා බලලා. හිතවිලි වල වෙනස්කම් වලින් තමයි එක එක්කෙනාව අඳුනගන්නේ. තව කොටසක් ඉන්නවා හිමත් වෙනස්කම් නැති ඒකත් කායා ඒකත් සංඤී. ශරීරත් එක වගේ හැඟීම් වලිනුත් එක වගේ. ඒ තමයි සුභකින්න කියන දිව්‍ය ලෝකේ. බලන්න එහෙම ලෝක තියෙනවනේ. දැන් මේ ඔබ ගොඩනගා ගත්තොත් එහෙම මානසිකත්වයක් ඔබට හියන්න පුළුවන්. ධ්‍යාන වලින් මේ ඔක්කොම කරන්නේ. ඊළඟට තියෙනවා අරූප ධ්‍යාන, ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤාත. ඒවත් විඥානට්ඨිති විඥානේ පවතින තැන් කියලා. ඊළඟට තියෙනවා නේව සංඥානා සංඥායතනෙ. ඊළඟට අසඤ්ඤ සත්ත්‍ය විඥාන සත්‍යයන්ගේ වාසස්ථාන ඇත්තම අසඤ්ඤ සත්ත්‍ය. අසඤ්ඤ සත්ත්‍ය කියන්නේ සංඥා මොකවත් නැතුව. සමහරුන්ට කර්මානුරූපව ඒක හැදිනවා මේ මිනිස් ලෝකෙදී අසනීපයක් හැටියට. ඔබ අහලා තියෙනවද දැන්නේ මේ වෛද්‍ය විද්‍යාව එක හඳුනන කෝමායක කියලා. ඒක හැදුනාම මුකුත් දන්නේ නැහැ යා. අවුරුදු ගණන් ඉනවා. අවුරුදු ගණන් ඉඳලා යා ඇහැරෙන්නේ. ඇහැරෙනම යාගේ හිතවිලි වෙනස් වෙලා මොළේ වැඩිලා නැහැ. ඇවිදින්න බෑ. ඊට පස්සේ කණේක හරියට දිරවන්න. ඊට පස්සේ අලුතින්ම පොඩි ළමයෙකුට වගේ වෙනම කෙනෙක් සාතු කළා, වෙනම යාම ඇවිද්දලා, වෙනම අම්මව හඳුනලා දීලා මේ අම්මා මේ තාත්තා කියලා. ඒ මොකුත් දන්නේ නැහැ. බලන්න මේ මිනිස් ලෝකේ එහෙම හැදෙනවා. එවනම් අපිට පැහැදිලි වෙන මේ වගේ එකක් කෙනෙකුට මනසින් හදලා ගන්න පුළුවන්. ඒකට කියන අසඤ්ඤ කියලා. අන්‍යයා ගිහිල්ලා ඒකට ඇලුම් කිරීම නිසා මරණින් මත්තේ ගිහිල්ලා අසඤ්ඤ ලෝකෙ උපදිනවා. මොකද ඔන්න මරණයට පත් වෙන එකට මෙයා දන්නේ නැතුව ගියා. මොකුත් දන්නේ නැහැ. දැන් ඊට පස්සේ ආයෙ ඉන්නවා කල්පයක්. ඉඳලා ඒකෙන් ඔන්න යා එකපාරට ඒ ආවිසි ඉවර වෙනවා. ඉවරෙච්ච ගමන් එද මොකද වෙන්නේ? චුත වෙනවා. කර්මානුරූප චුත වෙලා මෙයාට ඇහැරෙන එකට සමහරට නිරි. එයා දන්නේ කොහින්ද යා නිරියට ආවි කියලා. සමහරට යා මිනිස් ලෝකෙට එනවා. මිනිස් ලෝකෙට ඇවිල්ලා යා මොකද කරන්නේ? තමට යා භාවනා කරනවා. භාවනා කළා යා බලනවා මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගන්නවා. බුදුන් යා ගියේ භවයේ හොයනවා. යට පේන්නේ නැහැ. අහුවෙන්නේ මොකද? අසඤ්ඤණ හිටි ඊට පස්සේ හිතනවා මේ සත්‍ය ඉබේ හටගත්තා කියන මතයට එනවා. ඒ වගේ දෘෂ්ටි වෙන හැටි බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට පෙන්නලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍ර දීගනිකයි. ඉතින් මේකින් අපිට පේනවා මේ සියලු සත්තා වාසගෙන කලකිරෙනවා. අවබෝධයේම මේවය හට ගැනීම, මේවය නැතිවීම, මේවය වෙනස් වීම, මේවා කෙරෙහි තියෙන චන්දරාගේ දුරු කිරීම ආදී විදර්ශනා ප්‍රඥා වඩලා ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න මේකෙන් නිදහස් වෙන යාට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. ඊළඟට සමහර ශ්‍රාවකයෝ ඉන්නවා අරූප සමාපatti, අෂ්ඨ සමාපatti දක්වාම දියුණු කරලා ඊට පස්සේ ආ නිරෝධ සමාපත්තියට සමවැදිලා නිවන අවබෝධ කරනවා. ඒ රහතන් වහන්සේලාට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. එදිරි රහතන් වහන්සේලා කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ මේකේ හඳුන් මේ දේශනාවේ හඳුන්වනවා. ඒ උත්තමයන් වහන්සේලා කවුද? පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ, උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගත්තේ මොකෙන්ද? හාහා ආනන්දුහුම කියන්න එපා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා මේ සත්වයා අවුලෙන් අවුලටපත් වෙලා, වියවුලෙන් වියවුලටපත් වෙලා සම්පූර්ණම අවුල් ජාලාවක් වෙලා හතර අපායෙන් එතර වෙන්න බැරුව ඉන්නවා කියලා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේගේ දේශන අවසන් වෙන්නේ රහතන් වහන්සේලා දිනමක් ගැන විස්තර කළයි. බලන්න කොයිතරම් ආශ්චර්යද කියලා. අපිට මේවා අහන්න ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයේ. ඉතින් ඒ නිසා නුවණ තියෙන කෙනෙක් කිසි දවසක මේ කාතරින්ට හොඳ නැහැ. මේ ධර්මයේ අවබෝධ කරගන්න මේ වගේ අවස්ථාවක් අපිට ආයෙමත් ලැබෙන්නේ නැහැ පින්වතුනි. එකම වාසනාව දෙතුන් වතාවක් කෙනෙකුට එන්න පුළුවන්. සමහරට අපි කොහොමද දන්නේ බුදුරජාණන් වහන්සේ තප හමු වෙලා රහතන් වහන්සේලාට දම්පෙන් දීලා ඊට පස්සේ අපිට ඒ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා අපි දැන් මේ ඊට පස්සෙත් පින්දහම් කරගෙන මේ ඇවිල්ලාද කවුද දන්නේ? සමහරට මේකෙන් පස්සේ අපේ පින ඉවරද කවුද දන්නේ? එහෙනම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? මේ ධර්මය අවබෝධ කරගැනීමේ අදහසක් ඒක ඇති වෙන්න නම් ඉද්ධිපාද හතරෙන් එකක්වත් ඕනේ. මොකද්ද? ඒක ඡන්ද ඉද්ධිපාද. ඡන්ද ඉද්ධිපාද කිව්වේ තමන්ට ලොකු ඕනකමක් ඕනේ. එහෙම නැත්නම් චිත්ත ඉද්ධිපාද. ඒ කියන්නේ අදිෂ්ඨානයක් ඕනේ. එහෙම නැත්නම් විරි ඉද්ධිපාද. වීරියක් ඕනේ. එහෙම නැත්නම් නෝනින් විමසීමක් ඕනේ. මේ මොකක් හරි එකක් බලවත් කරගන්න ඉක්මනට. බලවත් කරගෙන තමයි මේක දියුණු කරගන්න තියෙන්නේ. එහෙම කරගෙන මේ පින්වත් සීළු දිනාට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වේවා. සාදු සාදු සාදු.